හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාවත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ දිනයන්ී කරන්න ආව ධර්ම සාකච්ඡාවට පිළිගන් ලැබෙනවා. අද සතියේ බදාදා දවසයි, 2017 වර්ෂයේ ජූලි මාසයේ 12 වෙනිදා. ඉතින් අපි ඊයේ දවසේදී ඉතාමත්ම අගනා ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. පූජ්‍ය අලව්වේ අනෝමදසි ස්වාමීන් වහන්සේ වෙතින් අපිට අරිට්ඨ සූත්‍රය සම්බන්ධ කරගෙන ඉතාමත්ම වැදගත් කාරණා කීපයක් මිස්මතු කරලා පෙන්වුවා. විශේෂයෙන්ම ආනාපානසති භාවනාව කරන කෙනෙකු ඒ භාවනාව ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ ආකාරයටම කරනවා කියන්නේ අදහස් කරන්නේ කොහොමද, කළ යුත්තේ කොහොමද කියන කාරණා පිළිබඳව කිසියම් ආකාරයක යොමු කිරීමක් අපිට කරලා දුන්නා. ඒක මම හිතනවා ඉතාමත්ම වැදගත් කියලා. ඒ නිසා මම අද ඒ උන්වහන්සේ අපිට කියලා තිබුණේ තවදුරටත් හිතට ගන්න. මොකද ඒක අහලා එතනින් අමතක කරලා දාන්න මම සතුටු නෑ. මම හිතනවා ඒක අපිට තවදුරටත් කතා කරලා හිතට කාවද්ද ගන්න ඕනේ කියලා. මෙතන සමහරලාට ඉන්නවා මම හිතන්නේ සාකච්ඡාවට සම්බන්ධ නොවෙච්ච අයත්, ඒ නිසා ඒකටත් උපකාරයක් වේවි. මම කැමති මේ සාකච්ඡාවෙන් ඔබ තේරුම් ගත්තේ කුමක්ද කියන දේ කෙටියෙන් දැනගන්න. හැමෝගෙම නෙමෙයි, හිටපු එක්කෙනෙක් දෙන්නෙකුට පවුනේ මම යමු වෙන හිතන්නේ. චිත්‍ර මහත්මිය හිටියා, චිත්‍ර මහත්මියටත් ශ්‍රීමති මහත්මියටත් මම ආරම්භ වශයෙන් යොමු වෙලා, වසත් මහත්මයාත් හිටියා. මට මතකයකින් තමයි කියන්නේ ඒක යොමු කර ගන්න ඕනේ අරගෙන. ඊට පස්සේ අපි ඉතින් සාකච්ඡාට යමු. මොකද ඒ තරමට වැදගත් ඒ කීල් දීපු කොටස කියලා මම හිතනවා. මම මේ අතතුරු තව අලුතෙන් එන කටින් අය ගන්නවා. එතකම් මම ගෞරවයෙන් ආරාධනා කරනවා චිත්‍රා මහත්මියට. චිත්‍රා මහත්මිය, ඔබතුමිය ඒ අපුණ ස්වයන් වහන්සේ ඊ අපිට පැහැදිලි කරලා දීපු සූත්‍ර දේශනාවෙන් ඉගෙන ගත්තේ කුමක්ද? තේරුවා සද්ද. හොඳට පැහැදිලිව සූත්‍ර අපිට තේරුම් කරලා දුන්නා. ඒ වෙලාවේ උන්වහන්සේ සමහර වචන ටිකක් බර කරලා ඒ වගේන කතා කරන බවක් තේරුණා. ඉතින් අපි හුඟක් වෙලාවට ආලාපාන සත්‍ය කරනකොට කරන ක්‍රමවල පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන බව, ඊළඟට ඇත්තටම ඒ නොතේරුම් කම නිසාම අපිට ඇති වෙන වැරදි ඒ වගේ දේවල් තමයි උන්වහන්සේගේ දේශනාවෙන් තේරුම් ගත්තේ. මොකද උන්වහන්සේ බොහෝම ලස්සනට තේරුම් කරා ඒ කියන්නේ අජ්ජත්ත බහිත කියන එක ගැන තේරුම් කරා. ඊළඟට මෙනෙහි කිරීම සහ අනුපස්සී විහෙරති කියන එක ගැන උන්වහන්සේ හොඳට තේරුම් කරලා දුන්නා. ඒ අපි වශයෙන් ඒ සූත්‍රය ගැන විස්තර අහනකොට තේරුම් ගත්ත දේ තමයි ඇත්තටම අපි මේ හැම දෙයක්ම ඕනම සූත්‍රයක අවසානයට යනකොට අපි නිවන සාක්ෂාත් වෙන විදිහට තමයි තථාගතයන් වහන්සේගේ දේශනා තියෙන්නේ කියන එක මුලින්ම පොඩ පොඩ තේරුම් අරන් හිටියා. උන්වහන්සේගේ දේශනාවේ තේරුම් ගත්ත එකයි මේ සූත්‍රවලට අපි අහුම්කන් දෙනකොට මෙතන තියෙන නිබ්බානගාමිනී ප්‍රතිපදාව අපිට පේනවද? ඒකට හැම වචනයකම, ඒ කියන්නේ වචනවලින් අවසානයේ අයින්වීමක් අවශ්‍ය වුණාට හැම වචනයකම තියෙන තේරුම තථාගතයන් වහන්සේගේ දේශනාවල ඒ වචනයක් යම් කිසි තැනක කිව්වනම් ඒ එතනට සුදුසු වචනයයි, එතනට නුසුදුසු වචනයක් උන්වහන්සේ කියලා නෑ කියන එක තේරුණා. මොකද ආනාපාන සතිය මුල පටන් ගැනීමදී අපිට සමහර වෙන සූත්‍රය ළඟ නැහැ මතකයෙන් කියන්නේ, අර සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති ආදී වශයෙන් ඒ ඒ කමිනිත් ඒ විදිහටම කියනවා. එම්කට ඒ සූත්‍රයේ තියෙන විදිහට තරම දුරට යනකම් අපි මේවා සංකල්ප වශයෙන් මෙලෙහි කරගෙන යනවා. එම්කට අපි තේරුම් අරගෙන තියෙන සම්මුතිය සංකල්ප වලින් නිසා. ඊළඟට ඒ සංකල්ප වලින් ගියාට පස්සේ උන්වහන්සේ එක තැනකදී අර පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති අර වචන මාරු කරනවා හිස් වෙනවා කියලා කියනවා දකින්න හිස් වෙනවා කියලා. දැන් එතනදී ඇත්තටම මේ වචන වල තේරුම හොඳින් අදහස් හිතට ගත්තාම තේරුම දෙයක් තමයි මෙතන තියෙන මෙලෙහි කිරීමක් නෙමෙයි. දැන් මෙතන ඉඳව ටිකක් වෙනසක් තියෙනවා. යම් කිසි දෙයක් දකින්න හිස් වෙනවා කියනවා. එතකොට යමක් දකින්න හිස් වෙනවා කියන්නේ ඒක මෙනෙහි කිරීමක් නෙමෙයි කියන එක තමයි හිතට ආවේ. මොකද මෙනෙහි කිරීමක් කියන තැන අපි උගා තුරට යන්නේ සංස්කරණත් එක්කනේ. මේ මේක වෙන්නේමයි. මොකද මෙතක විචාර පොඩි දැනගෙන එනවා මෙනෙහි කරනකොට කියලා හිතනවා. ඊළඟට තේරෙනවා මේ යම් කිසි කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්න නම් මේ විතක්ක විචාර මේ තරමටම තියාගෙන පුළුවන් කමක් වෙන්නේ නැහැ. විතක්ක විචාර වලින් ඉවත් වෙන තත්ත්වයක් මුලදීම අපිට ඇති වෙන්න ඕන කියලා. ඉතින් එයාට වශයෙන් තේරුම් ගන්නකොට උන්වහන්සේ අවසාන කරනකොට දේශනය තේරුමේ එක දෙයයි මේ තථාගතයන් වහන්සේ කියපු දේ කියපු විදිහටම අපි කරනවා. අපිට භාවනා කරනවා කියලා ස්ට්‍රගල් එකක් ඒ කියන්නේ බැඳලීම කරන්න අවශ්‍ය නැහැ. ඒ උන්වහන්සේ කියපු තේරුම අරගෙන ඒ දේ සිදුවෙනවා නම් ඇත්තටම ඉබේම තමයි නොදැනුවත්වම යන ගමනක් පස්සේදී සිද්ධ වෙනවා. ඒ නිසා අර තමන් මුලදී සක්‍රීය කරන කොටසක් තියෙනවා. ඊළඟට උන්වහන්සේ කියනවා මෙන්න මෙවැනි තැනකට එනකොට මෙන්න මේ විදිහට කරන්න ඕනේ කියලා. දැන් අපිට අනුපස්සී විවෘති කියපු තැන මෙනෙහි කරන්න ගත්තොත් මෙහෙම මෙහෙමයි කියලා ඒ භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එතන සංකල්පත් එක්ක ගැටුම් ඇති වෙනවා. ඒකත් අපිට අපේ පුරුදු වෙලා තියෙන ජීවිත කාලෙම අපි ලොජිකල් තින්කින් වලට අපි බලනවා මේක අපිට භාවනා කරන්න ඕනෙත් නැහැ වචන වලින් විසල ගන්න පුළුවන්ද කියලා. ආනාපානසති භාවනාව කියන එක තේරුම් ගන්න තියෙන්නේ එහෙම වචන වලින් විසල ගන්න බැරි තත්ත්වයකට පත් වෙන භාවනාවක්. ඒ වගේම නිවන සාක්ෂාත් කරන තුරු ඉතාම හොඳින් අවසානයේදී වැඩෙන භාවනාවක් වැඩෙන භාවනාවකට වැඩිය වැඩෙන භාවනාවක් විදියට තමයි තේරුම් ගත්ත දැනත් මාත් තේරුම් ගන්නයි. හොඳයි අහන්න. අර තුන් සමිනාස අවසානයේ කිව්වා අද්ගත් ඔබතුමිය පැහැදිලි කරන්න. ඊට පස්සේ මොකද මම මේ ඊට පස්සේ ඒ විදිහ ප්‍රශ්නයක් යොමු වෙච්ච හින්දා අපි ඒකට උත්තර දීලා යමු. ඊට පස්සෙ මම වෙනතට වෙනවා. ඇත්තටම අපි අන්න ඔතන අපිට තේරුම් ගන්න පුළුවන් සංකල්ප සහ යථාර්ථය කියන එක ගැන. දැන් අපි අජත්ත බහිද්ද කියනකොට අපි දන්නවා ඇතුළත සහ පිටත. භාෂාවේ ප්‍රශ්නේ තමයි අපිට උගහාත්ම ඇටවිල්ලක් වෙලා තියෙන්නේ. ඇතුළත කියන පිටත කියන ඉතින් ඉතාමත්ම මෑතකදී ඉතාමත්ම පොද ස්වාමීන් වහන්සේ යම් කිසි දේශනාවක දැක්ක දෙයක් තමයි ඒ මොකද අනිවාර්යයෙන්ම ගෞරවයෙන් කතා කරන්නේ. හුඟක් වෙලාවට වැරදෙන තැනක් වගේ කියලා තමයි තේරෙන්නේ. දැන් භාවනාවට යමුණ ස්වාමීන් වහන්සේලා එක්ක කතා කරලා බලනකොට මොකද මේ ඇතුළත පිටත කියන එක ඒ පටිපට්ඨාන සූත්‍රයේ එනවනේ. ත්‍යජ්ජත්තන්ව කායේ කායාන් පස්සේ විහෙරති, බහිත්තාව කායේ කායාන් පස්සේ විහෙරති කියලා. දැන් ඔතන ඉස්සර තීරුම් කරලා තියෙන්නේ මගේ කයේ දිහා බලනවා, කායානු බලනවා, ඊළඟට අනිත් අයගේ කායානුවත් බලනවා, මේ සංසන්දනය කරලා බලනවා කියලා. නමුත් එතන දැන් ආනාපාන සති සූත්‍රය ගැන අපි සාකච්ඡා කරන නිසා හොඳින්ම තේරුම් අජත්ත බහිත්ත කියන එක විඥානයේ විසින් මේ අජත්ත බහිත්ත කියලා දෝෂාවයක් පෙන්නන්නේ මේ හැමෙන් එළියේ හැමෙන් ඇතුළේ. එන්න කියන්නේ මම කියලානේ. මම කියන්නේ මේ හැමකින් වටවෙච්ච ආකාශය අල්ලගත්ත යම් කිසි දෙයක් කියලා හිතුවොත් මේ හැමෙන් එළිය බාහිත හැමෙන් ඇතුළ අජත්. ඉතින් ඔතන තථාගතයන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ කියලානේ මෙනෙහි කරන්න කියලා, දකින බලන්න කියලා. එහෙම කියලා නෑ උන්වහන්සේ කියලා තියෙන්නේ අනුපස්සේ විහෙරති. මේ දෙක එළියයි ඇතුළයි දෙක දකිනුයි මේ දෙකේ වෙනසක් තියනවාද කියන එක. දැන් ආනාපානේදී අපිට හොඳටම තේරෙන දේ තමයි ආනාපානේ සංසිඳීගෙන යනකොට අපිට පුද්ගල භාවල ටිකින් ටික අතුරුදහන් වෙගෙන යනවා. ඒ කියන්නේ මනසට හිතුවොත් තමයි කය පේන්න ගන්නෙ. නමුත් යම්කිසි දැනීමක් තියෙනවා ඒ මොහොතේදී කයක් ඇතකේදී පැනවෙන්නේ නැහැ හිතේ. මොකද ඒක දැනෙන්නේ නැහැ, විඥානෙට අහුවෙන්නේ නැහැ. විඥානෙන් බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ හුස්මක් කියලා අපි වචනයක් තියලා තියෙනවා. මේක එළියෙන් වාතය හමේ වදිනවා, ඇතුළට එනවා, ආයි හමේ වදිනවා, එළියට යනවා. ඔය තත්ත්වය ටිකින් ටික හොඳට පුහුණු කරනකොට ඇත්තටම තේරෙනවා මේ අපි මේ සංකල්ප වෙනස් කරගන්නවා. මේ අජ්ජත්ත බහිද්ද වෙනකොට, බහිද්ද ඉඳලා අජ්ජත්තට එනකොට අපේ සංකල්ප වල වෙනසක් ඇති කරගන්නවා කියන එක. මොකද එළියේ තියෙන පටවිය අපේ වායෝම ඇතුළත තියෙනවා කියන දකින වෙනුවට අපි ඒකට වෙනම සංකල්පයක් තියලා හුස්ම කියලා මේ ඇත්තටම බොහොම රළු තැනක් මේට වඩා සුකුම තත්ත්වයකට රූපය දකින්න පුළුවන් වෙනවා පස්සේදී. නමුත් මෙතනදී වෙන්නේ මොකද අර ඇතුළත පිටත කියන තත්ත්වය නොතේරී යනකොට එතනදී විඥානය ඇත්තටම මේ බෙදෙන බව හොඳින් පේන්න ගන්නවා. මෙතන මේ බෙදෙන්නේ කොතනද? මෙන්න මේ ස්පර්ශයත් එක්ක. පොට්ටපයත් එක්කම මේ බෙදෙන්න ඇති වෙන්නේ. දැන් ඒ වාතය වදිනකොටම ඒකට අපි කියනවා හුස්ම කියනවා, ආශ්වාසය කියනවා. ඒ කිව්වට පස්සේ ඒක අජ්ජත්ත වෙලා බහිද්දව තියෙන තුරු අපිට ඒක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් ස්පර්ශයත් එක්ක ඇතුළට ආපු ගමන්ම ඒකට දැන් සංකල්පය වෙනස් කරලා, ඒ සංඥාව වෙනස් කරගෙන එතන ඉඳලා අපි සංස්කරණ හැම දෙයක්ම මගේ ආශ්වාසය, මගේ ප්‍රශ්වාසය, ඔන්න මම මගේ කරගත්ත දැන්. දැන් එතකොට ඒක සිදුවෙන ඒදී අපේ විඥානේ දැනගැනීමට දැනුවත් වීම කියන එක වචනයක් කරලා අපි කිව්වොත් මේ කොන්ෂස්නස් කියන එක දැනෙන බව, දැනගන්න බව විසින් තමයි මේක කරන්නේ. මොකද මෙහෙම දෙයක් ඔන්න වෙනසක් තියෙනවා කියලා බෙදලා පෙන්නනවා අපිට. ඒ පිළිගත් එකම අපි මොකද කරන්නේ අපි අර ඇතුළට ආපු දේ මගේ කරගෙනම මම කරගෙන ඊට පස්සේ මගේ හුස්ම මගේ හුස්ම ජීවිතලයි මගේ හුස්ම දිගයි කොටයි මෙතනයි වැදෙන්නේ ඔය සියල්ල සංස්කරණ ඒ අවස්ථාවේදී අපිට තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහටයි මේ අජ්ජත් බහිත වෙලා මේ අජ්ජත් වෙන ගමන් මේ සකස් වෙන දේ සංස්කරණය නිසාම තමයි දුක පටන් ගන්න කියන එක ඒ දුක පටන් ගැනීම සමුදය කොතනද කියන එක අපිට තේරුම් ගන්නවා එහෙමනම් මෙන්න මේ ස්පර්ශය යම් කිසි කෙනෙක් හොඳින් අවබෝධ කරොත් විඥානයටම පුළුවන්කම තියෙනවා පෙන්නන්න මෙන්න මේක මේක මෙතන ඕනේ කියලා විඥානයත් එක්ක යාළුවෙන්නම ඕනේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ මොකද එක එක විදියට පෙන්නනවා මේ විකාරයනේ ඒත් මේක කොට පෙන්නනවා නමුත් එතන ඒ සිද්ධියනේ සත්‍ය නෙමෙයි පෙන්නන්නේ ඒක අපිට අවශ්‍ය විදිහට සකස් කරගෙනයි අපි මේ බලන්නේ. නමුත් ඇත්ත සිදුවෙන්නේ යථාර්ථයේ දකින ජීවත් වීම තමයි කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ තථාගතයන් වහන්සේ අපට ඒ සූත්‍රවල අනුපස්සී විහෙරති කියන ඒ වචන ටිකින්. තිරුවන් සරණයි අද පාඩුවක් තියෙනවා නම් අනිත් කල්යන මිත්‍රතුතව කරන්න තිරුවන් සරණයි. දැන් සම්බන්ධතාවය ඒක කර්මදවත් චිතියෙන් කියන්නේ වේදනාවට කොහොමද ඒක ඇප්ලයි කරන්නේ කියලා වේදනාවට පරිපදර්ථේ වල පිට කෙටිම කියන්නේ මොකක්ද ඒකට සම්බන්ධ නැ වේදනාවට බලපෑම අධ්‍යත්ත වෛත්‍ය කියන එක වේදනාවට ඇප්ලයි කරන්නේ පොඩ්ඩක් කියන්න කෙටි වේදනාව කියන එක අපි මේ විදිහට බලමු වේදනාව පටන් ගන්න කොතනින්ද මොකක් නිසාද වේදනාව පටන් ගන්නෙ? ස්පර්ශය නිසා. එහෙමනම් ස්පර්ශයෙන් පස්සේ වෙන දෙන්නේ. මගේ නාමයේ මම නාමනේ වේදනාව නේ. ස්පර්ශයට කලින් බහිද්ද එළියේ වේදනාව කියන අමාරුයි අපිටනේ. පස්සපච්චය වේදනා. එළියේ සබ්දක පරිචලයේ ඕනම දෙයක් තියෙනවා නම් අපේ ආයතන හයෙන් ඒන් අපිට වින්දනයක් වෙන්නේ නැහැ. රූපේ සාපේක්ෂව කතා කරනකොට අජ්ජත් බහිත තියෙනවා දැන්. කායන් පස්සනාවේ මන තේරු ඇතර තේරුම් ගත්ත විදිහටයි කියන්නේ. නමුත් වින්දන වේදනා ගැන කතා කරනකොට ස්පර්ශයෙන් පස්සෙමයි එක වෙන්නේ. ඒ විඳනේ සුඛ දුක්ඛ අදුක්ඛ මසුඛ කියලා විඥාණය බෙදන්නේ මේ අපේ ගැටුණුත් විතරයි ඇහැට පෙනුනුත් විතරයි කනට ඇහුනුත් විතරයි සම්මුතිය කතා කරනවා නම් ඒ දේවල් පස්සේ පැටිච්ච සමුප්පන් වශයෙන් දකිනකොට ඒ දේවල් ඇති වෙන්නේ නැති වෙන්නේ හේතු නිසා ඇති වෙනවා හේතු නිසා හේතු නැති වෙනුත් නැති වෙනවා කියන දේ අපිට අවුලෙන් ටික ටික තේරුම් යයි නමුත් අර වින්දනය කියන එක පටන් ගන්න ස්පර්ශයට පස්සේ එතන මම ඉන්නවනේ කය අත්තිකාය තුලා 50 කය ඇති වෙන ගමන්ම විඥානේ දෙකන දෙකට අජ්ජත් බහිත දෙකන ගමන්ම ඔන්න පටන් ගන්නවා වින්දනයන් තේරුම් ගන්න දැන් මේක වැතුණා මොකද ආනාපාන සතිය හැර ලස්සන්ට ඒකට යන හැටි තියෙනවා අවසාන වෙනකොට සංඥා වේදනා ඇත්තටම තමන්ට තේරෙන ගන්න හැටි පිටි අර ඒ කොටසේ පාළි වචන මට මතක නැහැ පීතිය දකිමින් ඉන්නවා සුඛය දකිමින් ඉඳගෙන ඉන්නවා කියලා ඒ කොටසක් තියෙනවා එතකොට අන්න ඒ එතනට එනකොට ඒකට ස්පර්ශය වෙලා ඉවරයි ඒ දේ අපි අරගෙන මේ විදිහට දැනෙනවා ඒ විදිහට අජ්ජත්ව තමයි වේදනාව නම් තේරුම් අරගෙන තියෙන්නේ මම හිතනවා කල්‍යාණ මිත්‍රින්ට තේගෙන කතා කරන්න පුළුවන් කියලා දීපක් මහත්මයා ඔබතුමාට පුළුවන් පොඩ්ඩක් පැහැදිලි කරන්න සේවන් සරණයි දිලෘග් මහත්මයා ඔබතුමාට වුණා චිත්‍ර මහත්මිනේ මට පොදු වශයෙන් කියන්න තියෙන්නේ ඒවා විවිධ විවිධ අවස්ථාවලදී භාවනා කරන්න පුළුවන්. ආලාපන සතිය වගේ වාඩිවෙලා අවශ්‍යමත් නැතත් අලුත් වෙනම සීල මගෙන් බලන කොට ඒ තත්ත්වයක් පුළුවන් කියලා හිතනවා. තිරුවන් සරණයි ජනිතරත්ම තිරුවන් සරණයි හැමදාට. තිරුවන් සරණයි. බොහෝම වැදගත් කාරණාවන් රාශියක් මේ වෙනකොටත් අපි ඉස්මතු කරලා දුන්න කල්යාණ මිතු මිත්‍රයන්, මම නැවතත් සාකච්ඡාව මුලටම ගෙනියනවා. අරිට්ඨ සූත්‍ර දේශනාව පදනම් කරගෙනයි අපි ඊ සාකච්ඡාව කළේ. ඉතින් අද මට ඕනකම තියෙන්නේ අපි ඒ සූත්‍ර දේශනාවෙන් ඉගෙන ගත්තේ කුමක්ද කියලා. ඒ සූත්‍ර දේශනාව නැවත කියවන මේ කතා කරන මට්ටමකටමයි මට ගේන්න ඕනේ. අපි සීමා කරගන්න බලමු ඒ දෙයට, හොඳද? ඒ නිසා පොඩ්ඩක් වම් ස්ට්‍රක්චර් කරලා තමයි ගෙනියන්නේ මෙතනින් ඉස්සරහට සාකච්ඡාව. අපි මේ සූත්‍ර දේශනාවේදී ඒක මේක ප්‍රයෝජනවත් වේ සූත්‍ර දේශනාව සම්බන්ධන විචාරයට පවා මේ සූත්‍ර දේශනාව අරිට සූත්‍රයේදී සිද්ධ වුණේ කොහොමද? මේ ආයුෂ්මත් අරිට තෙරණෝ භාග්‍යතුන් වහන්සේට කියනවා, මම භාග්‍යතුන් වහන්සේ අහනවා ඒ අරිට්ඨ ස්වාමීන් වහන්සේගෙන් ආනාපාන සතිය වඩනවාද කියලා නේද? එතකොට කියනවා මම ආනාපාන සතිය වඩනවා කියලා කියනවා. කියවම අහනවා මේ කොහොමද ඔබ ආනාපාන සතිය වඩන්නේ කියලා. ඇහුවම කියනවා මේ වහන්ස මේ අතීතේසු මේ බන්තේ කාමේසු කාමචන්දෝ ප්‍රහිනෝ, අතීතේ තිච කාමචන්දේ මගේ ප්‍රහිණ වෙනවා, ඉදිරි අනාගතයේදී ඇතුවෙන් තියෙන මගේ කාමචන්දේ පහව යනවා, අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් අජත්ත බහිද්ද වශයෙන් ඇතුවෙන්නා වූ මගේ පටික සංඥාව සහ මුලින්ම හිඳිලා යනවා කියලා. ඒ අනුව මම සිහිය ඇතුවම ආස්වාස් කරනවා, සිහිය ඇතුවම ප්‍රාස්වාස් කරනවා කියලා කියනවා. මේ ආකාරයටයි මම ආනාපානසති වඩන්නේ කියලා කියනවා. එතකොට අරිට ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ කියනවා ඔය කිව්ව ආකාරය ආනාපාන සතියක් තියෙනවා, ඒක නැහැ කියලා මම කියන්නේ නැහැ කියලා කියනවා. මට එතනින් මම අතර කරලා ඒ කිව් මේ දැන් මම කෙටියෙන් මම ඒකයල් විතරයි දැන් මම කතා කරන්නේ. මේ අරිට්ඨ හාමුදුරුවෝ කරනවා කියපු දේ වැරදි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ නැහැ. බුදුන්වහන්සේ ඒක එමයි කියලා මේ කියලා තමයි ඊට පස්සේ කොටසට යන්නේ. ඒ නිසා දැන් සූත්‍ර දේශනා ඊ කට්ටිය අහන් හිටියානම් දැන් මම කියපු කතේ අන්තං ඇහුණා නම් මේ අරිට්ඨ හාමුදුරුවෝ කියපු ආනාපාන සතිය කුමක්ද කියන දේ මට කවුරු හරි මතක් කරලා දෙන්න කියලා දෙන්න. ඊසාකච්ඡාවට සම්බන්ධ වෙච්චා ඉන්නෝනේ. අනේ කතා කරන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මේ කල්ලාණි මිත්‍රේ මම ඇත්තම ඊයේ මේ දේශනාව අහගෙන තියා මම ළඟදී තමයි මේ සමන්ත සිසිල්ට මේ සම්බන්ධ වුණේ. මට ඊයේ දේශනාවදී හරියටම තේරුණා කියලා කියන්න බෑ. හැබැයි දැන් මම අහගෙන ඉන්නකොට මට පොඩි ගැටලුවක් මත වුණා. මට මේ කවුරු හරි එකෙන් පොඩ්ඩක් මම ඊයේ දේශනාවයි දැන් අදත් අහන කොටත් මට තේරුණේ මේ මම ආනාපානෙ ගොඩාක් කරන කෙනෙක් නන් නෙමෙයි. මේ ළඟදී තමයි කරන්න පුරුදු වුණේ. මේ අර දැන් චිත්‍රා මහත්මියත් ඒක පැහැදිලි කරලා කිව්වා. දැන් මමත් ඔහොම තමයි කරන්නේ. ආනාපානයේ බල ඉන්නකොට අපි සුලන් රැල්ල අපේ ඇඟේ වදිනහම එතන මගේ පැත්තට ගන්නවා, අජ්ජත් පැත්තට. ඊට පස්සේ එළියේ ඉඳලා එනවා කියන අජ්ජත් බහිජ්ජ උත්තර තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. හැබැයි අර මේ ඔතන ඊයේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ වචන වලට හරියට අර චිත්‍රමාත්‍යත් කිව්වා වගේ හැම වචනයක්ම පැහැදිලිව තේරුම් ගන්න ඕන කියලා. මට තේරෙන්නම නැති තැනක් තමයි ඔය කායේ කායානුපස්සී කියන එක. ඔතන පොඩකින් මහත්මයා, හරි. දැන් මේ මම දැන් ප්‍රශ්නයක් අහුවා නේද? මේ ඔබතුමා ඔක ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා කොටසක් ඇහුවා. ඇයි අපි එතන ඉන්නේ නැත්තේ? අපි එකින් ඉඳලා ඔතෙන්ට යමු නේද? මම කිව්වා මම කොටසට නැවත එනවා කියලා. මේ හොඳයි මේ හොඳයි මාතෘකාව පොද මම සම්බන්ධවට පරක්කුල ඉඳලා මාතෘකාවට එක මග ඇරෙන්නේ නැති හොඳයි එහෙනම් මම අහගෙන ඉන්නම් තෙරුවන් සරණයි ඔව් මම දැන් පරක්කු නෙමෙයි මම දැන් මේ චිත්‍ර මාත කතා කරගෙන ඉන්න පස්සේ මම කිව්වේ සාකච්ඡා ඒ හුඟක් එක පැතුවට යනවා ගැළපෙන දේවල් හොඳ දේවල් නමුතර සූත්‍ර දේශනාව පිළිවෙලට මට තේරුම් ගන්න ඕන නිසා අපි එහෙම එමු කියලා හැමදාම මේ සාකච්ඡා එහෙම තියනවා මේ ඒ අමාරු ට්‍රැක් එක තියාගන්න මං යහපු දෙ තේරුණා නේද කාටයි මං හිතා මම වසන්ත මාත්‍රි යොමිනවා කියලා මොකද වසන්ත මාත්‍රි ඊ සාකච්ඡාවේදී ඒ කොටස මතු කරා විශේෂයෙන්ම වසන්ත මාත්‍යා මතු කරා ඒ කොටස මේ ලෞකික පැත්තේ වැඩිමක් නේද කියලා මට ඉතාම කෙටියෙන් ඒක ඕනේ ඊට පස්සේ අපි ඊගා වැදගත්ම ප්‍රශ්න තමයි අපේ මේ මහත්මයා ඉස්සලා ඇහුවේ මං එතෙන්ට එන්න ඕනේ එන්න තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ වසන්ත මහත්මයා මට පේන්නේ එක්ක මයික් මියුට් කරගන්නකෝ ඔව් ඔව් මයික් මියුට් කරා මං හිතන්නේ මම හැමදාම කියන දේ කාටවත් මං කාටවත් දොස් කියලා දන්නේ නැහැ මම හදා ගන්න ඕනේ මං කියන විදිහ මං කියන දේ පැටලවන වෙයිති මම පැහැදිලිවම කිව්වා මං සූත්‍ර දේශනාව මේ සූත්‍ර පිටකේ තියෙන විදිහට මං කියවලා තථාගතයන් වහන්සේ එක්ස්ප්ලেইন කරන්න මම මෙන්න මෙහෙම කියලා තියනවා කියලා කියන එක කාවි මම නතර කරා ඒකට යන්නේ නැතුව අරිත්තහාමුදුරුවෝ කිව්වා මම අරිත්තහාමුදුරු කරන විදිහ බුදුහාමුදුරුවෝ කිව්වා එහෙමත් ක්‍රමයක් තියෙනවා කියලා. මං ඒක වැරදි කියන්නේ නැහැ වගේ අර්ථින්. මං එතනින් නතර කළා අහන්නේ නම් බුදුහාමුදුරුවෝතර වැරදි නැහැ කියපු අරිත්තහාමුදුරු කරන ක්‍රමේ මොකද්ද කියලා පොඩ්ඩක් අවධානය යොමු කරමු කියලා. හරි. ඒක බුදුරජාණන් වහන්සේ කිසි දාස්සක කිසිම සේවකයෙක් හදාගෙන තියෙනවා. ලෝකයේ තියෙන දේවල් හිඳි දහමත් එක්ක ආපු ඒ ගතානගතික ඒ සාහිත්‍යයන් ඒ කියන්නේ ඒවා උනාස්සට පැහැදිලි නෑ. ඒවත් එකම යන්නේ ජපාන් පිළිම ගෙලිය වගේවත් අද පිළි ඒ හැම දෙයක්ම දෙකම පැහැදිලි කරන විදිහදී ඉතින් ඒ වගේ මේකත් උනාස්සේ ඒ පරිත්‍ය සාමි මහන්සේ කියපු තේරීම කියලා හරි එහෙමත් දෙයක් තියෙනවා. මොකද ඒ හිඳි දහම කියන දෙයක් තියෙනවා. ඒක කිව්වා හැබැයි ඒක මේ ලෝකෙටයි. ඉතින් තාපි ඒක ඒක හරි හිමත් එක තියනවා තමයි. මොකද මම කියන්නේ ඒක. මම කියන්නේ මේ කියන එක. සංකීර්ණ කායේ තුනේ ප්‍රධාන සංකීර්ණ ඒක නහසේ ඒක ඒ සූත්‍රය අරගෙන තමයි මේ ප්‍රශ්න තමයි කියන්නේ ඒක ඔබට. මේ දෙකේ වෙනස කියන්නේ ඔය වසන්ත මාත්‍යා දැන් මට කයිසර කියන්න දැන් ඔබ කොහොමද ඒ අර ලෝකෝත් ලෞකික විදියට අර අරිත්තහමදු වැඩමුදේ කොහොමද වැඩන්නේ නැත්තේ කොහොමද ඒක වෙන හැටි ඒක දැකිටින් කියන්න ලෞකික අරිත්තහමදු කර විදිය ඒක මම ඒක දීප්ති මම දන්නේ මොකද ඒක කැලේ තේනවා දාර්ශනිකව පොරොත් දැක්කේ දැක්මක් නැතිවනේ දැන් ඒ කියන්නේ දැන් අපි මොකද දැන් අපිට දැන් ඔක්මක් හුත්මරල්ලක් කිව්වද හුත්මරල්ලක් කියලා එනවා ඒක හුත්ම කියන්නේ හුත්ම කියන්නේ මොකද්ද කියලාද නමක් දුන්නා මම හිතන්නේ මම හුස්ම කියලා දුන්නා. ඒකට ඒ හුස්ම අරගෙන ඒ වාක්‍යයේ ඔබතුමා දැන් පැහැදිලි කරා මේ අයිති සූත්‍රයේ මේ අර ස්පන්දක කියන්නේ මම කාමයන් දිරිඳලා අපිට කාමයන් දිරිඳලා ඒ කියන්නේ කවදාවත් ඒ ඒ විදිහට ඉතින් ඒක එක එක මේ ධර්ම අර්ථකථන කොහොමද කරන්නේ? ඒක කලේ දර්ශනීය ඇති වෙන්නේ ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ඒක හොඳයි බොහොම පිං හොඳයි බොහොම පිං හොඳයි කමන්නේ අපි ඉතින් ඉස්සර යමු මේ ඒ සූත්‍ර දේශනාවේදී මේ කියන්නේ මේ අරිත්ත ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පටික සංඥාව සහ මුලින්ම සිඳෙන ලදී කියලා තියෙනවා කාමච්ඡන්දේ පහව ගියා කියලා තියෙනවා අතීතනාගතේ. එහෙම කෙනෙක් වැරදි මතයක ඉන්නවා නම් තථාගතයන් වහන්සේ ඒක නිවැරදි කරනවා මොග පුත්‍රයලා හරි කියලා අපි දැකලා තියෙනවා. එහෙම නිවැරදි කිරීමක් කරනවා. මෙතෙන්දි මම මට පේන්නේ නැහැ එහෙම කරපු බවක් කියලා මේ සූත්‍ර දේශනා විදිහට අප්සුවානන්ස් කිව්වෙත් නැහැ. එහෙම ක්‍රමයක් නැතුව නෙමෙයි තියෙනවා ආනාපාන සතියක් ඇති. නමුත් මම කිව්වේ ආනාපාන සති සූත්‍රයේ මම විස්තර කරේ මෙන්න මේ විදිහට කියලා සූත්‍රය කියන්නේ. ආනාපාන සතිය මම මෙන්න මේ විදිහට කරාමයි පරිපූර්ණ වෙනවා කිව්වේ කියලා උන්වහන්සේ ආනාපාන සති සූත්‍රයේ කියපු විදිහට අපිට කියලා දෙනවා. අපි ඒක තමයි වැඩිපුර සාකච්ඡා කරන්න ඕනේ. මම නිකන් කෙටියෙන් මතක් කරගන්න බැලුවේ මේ අර කලින් කියපු එක එකේ තියෙනවා නම් අඩුපාඩුවක් කො මොකක්ද ඒක කියන දේ. නමුත් මට නම් පේන්නේ නැහැ ඒක සම්පූර්ණයෙන්ම තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වූ ආකාරයක් කියන දෙයක්. ඒක අපි පස්සෙකට තියමු. ඊළඟට අපි යොමු වුණත් අපේ මේ දයා මහත්මයා අහපු වැදගත්ම ප්‍රශ්නේ ඒක තමයි මගේ තීගාව තියෙන ප්‍රශ්නේ. වගේම වැදගත්ම දේ මේ සාකච්ඡා තුළ මතු කර ගන්න බලාපොරොත්තුනේ මම කෙටියෙන් කියලා දයා මහත්මයාට මේ යොමු වෙනවා. නැවත ඒ ප්‍රශ්නේ යොමු කරන්න කියලා. මොකද කායේ කායන්පස්සී විහෙති කියලා අපි හැමෝම ආනාපාන සති භාවනාව කරලා ඇති යම් කිසි මට්ටමකට කරදන්ටත් කරමින් ඇති. නමුත් මේ කායේ කායන්පස්සී විහෙති කියවන් පස්සේ කායානුව බලමින් සිටිනවා කිව්වන් පස්සේ කුමක්ද අපි කරේ, කුමක්ද අපි කරේ, කුමක්ද කළ යුතුයි හැටියට මේ හැබැයි මේ කිව්වේ කියන දේ ටිකක් සාකච්ඡා කරමු කියලා මම හිතුවා. මොකද මට හිතුණා ඒක ඉතාමත්ම වැදගත්ම කොටසක් අපි ඉස්මතු කරලා දුන්නේ මේ හාමුදුරුවෝ කියලා. දය මහත්මයා ඒක නේද මූලික ප්‍රශ්නේ ඔබතුමාගේ? ඔව් දරුවතුමත් මේ මම ඇත්තටම ටිකක් ආනාපානය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මට තිබුණු අත්දැකීම තමයි මම හුස්ම දිහා බලන් ඉන්නවා. ඒ බලන් ඉන්නකොට දීගම් වාසයන්තෝ මේ වගේ අර දිගට කොටට බැරෙනවා. බැරෙනවා කඩු වෙනත් ගිහිල්ලා ඇත්තටම මට අත්දැකීමක් තියෙනවා ඔක නැති වෙලා යනවා වගේ දැනෙනවා. ඉතින් මම මෙච්චර කල්ම ඔය හුස්ම දිහා තමයි බලා බල හිටියේ. හුස්ම දිහා බල බල ඉඳලා මම ඉතින් ඔය ධර්මය අහලා කියලා බණ අහලා මට අදහසක් තිබුණා යම් කිසි අවස්ථාවක අජ්ජත් බහිජ්ජ කියන දෙක ඔතනින් නැති වෙනවා කියලා. නමුත් මම සෑහෙන කාලයක් බැලුව මට ඒක තේරුනේ නැහැ හරියට. අත්දැකීමක් හරියට ආවෙත් නැහැ මෙතනින් අජ්ජත් බහිජ්ජ වෙන්නේ කියලා. ඉතින් ඊයේ ස්වාමීන් වහන්සේ කිව්වා හැම වචනයක්ම හරිම වැදගත්. ඉතින් ඔතන මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කය ගැන බලන්න නෙමෙයි කායේ කාය රූපස්සී කියලා. ඒකට කයේ කය අනුව බලන්න කියලා. ඔතන මට තේරෙන්නේම නැති තැනක්. ඉතින් කවුරුහරි කල්යාණ මිත්‍රයන් එකතු වෙලා මේක සාකච්ඡා කරලා ඔතන විසඳගන්න මට උදව්වක් දෙනව නැති ලොකු පිළිපින. තෙරුවන් සරණයි. දැන් තෙරුවන් සරණයි. ශ්‍රීමති මහත්මිය ඔබතුමිට වෙන්න. මම දැලත් මහත්තයා ඊයේ මම අපිට පාඩි පාඩම නිසා මට ඉන්න බැරිුණා. ඊට පස්සේ මට සම්බන්ධයෙන්ම දෙවෙනා. හොඳයි, කමන්නේ කමන්නේ තිරුවන් සරණයි. කවුද දන්නේ ඊයේ සම්බන්ධ වුණත් නැතත් කායේ කායන් පස්සේ විරති කිව්වන් පස්සේ කුමක්ද අපි කළ යුතු වන්නේ කියන කාරණාව වෙනත් කල්‍යාණ මිතුරෙක් මිතුරියක් අපිට මතක් කරන්න. පියා මහත්මයා තෙරුවන් සරණයි. මට දෙගෙන හරිතම අවබෝධයක් නැහැ වෙන කල්‍යාණ මිත්‍රකින් මතක කරනවා. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි, හරිම හොඳයි. මේ ධර්මයේ සාකච්ඡාව කියන දේ කල්‍යාණ මිත්‍රන්ට පේනවා. අපි ඇත්තටම අපි කවුද කායේ කායන් පස්සේ විරති කියලා නැත්තේ නේද? කායේ කායනුව බලමින් හිටුවා කියලා අපි කවුද කියලා නැත්තේ, විශේෂයෙන් මේ ධර්මයේ කතා බහ කරන අපි. නමුත් දැන් අපි ඒකම ફોકસ කරලා ඒකෙන් යමක් ගන්න අහනකොට බොහෝ අයට ඒක අපිට අහුවෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ නිසා හොඳයි. ඒ කියන්නේ අපි අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ වචනෙන් වචනේ අපි හොයලා බලන එක. ප්‍රසන්න මහත්මයා ඔබතුමාට මෙන්න සමාවෙන්න. මම වැඩිපුර යොමු වෙන්නේ මම කතා බහ කරලා තියෙන ඇට ටිකක්. ප්‍රසන්න මහත්මයා තෙරුවන් සරණයි. ප්‍රසන්න මහත්මයා තෙරුවන් සරණයි. සිට දෙනාට මේ කායේ කායන පස්සේ විරති කියලා කියනවා ආකාර දෙකකට. ඇත්තටම උස්ම රැල්ල මේ සමහර ස්වාමීන් වහන්සේලා වෙනත් විදිහට කියනවා. මම කියන්නේ මම දන්න විදිහට සතිපට්ඨාන සූත්‍රයේ මම තේරුම් ගත්ත විදිහට උස්ම රැල්ලේ මුලයි මැදයි අගයි යන තුන් විදිහටම යන තැන දිහා බලාගෙන සිටීම ඒ හුස්ම රැල්ලේ කායේ කායනුපස්සී විහෙති විදිහ තමයි මම නම් තේරුම් අරගෙන තියෙන්නේ. එතකොට ඒක එතකොට හුස්ම රැල්ල ඉවරලා ඊළඟට හුස්ම රැල්ල පටන් අරගෙන ඉවර වෙන එක තමයි කාය කායනුපස්සී විරති කියලා විදිහට මම තේරුම් ගන්න තියෙන්නේ. නමුත් සමහර තැන්වලදී මට මේ උපදෙස් ලැබිලා තියෙනවා මගේ කල්යාණ මිත්‍රයන්ටත් මේ රිසිට් කරනකොට ඒ හුස්ම රැල්ල ගිහිල්ලා ඉවර වෙනම තැන බලන්න කියලා. එතකොට ඉවර වෙන තැනම ගිහිල්ලා හුඟක් වෙලාවට පදිනවා කටේ පිටිපස්සේ, එහෙම නැත්නම් බඩ තුලත් පදිනවා සමහර වෙලාවට විඳ කාලේ එහෙම භාවනා කරනකොට. මේ එතකොට ඒකත් කාය කායද පස්සේ විහෙති කියලා කියනවා. ඒ විදිහට තමයි මම නම් තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න හොඳයි. තවත් කල්යන් මිත්‍රෝ කුටුම මිත්‍රියෙකුට පුළුවන් අපිට කාය කායන් පස්සේ විහෙති තමන් අවබෝධ කරගෙන ඉන්න විදිය, තමන් කරන විදි වෙන්න පුළුවන්, තමන් දන්න විදිය කියන්න. දෙවසන්න මට නම් ඒ වැටුණේ එක මේ ආයි කයන පස්සේ විදි කියන්නේ කය අනුව රකින්න කියලා කිව්වේ. ඒක කය අනුව රකින්න කියලා කිව්වේ මේ එක හට ගන්න ආකාරය සමුදේ නැත්නම් සකස් වීමයි ඒකේ Nirodhayi බලමින් ආනාපානය කරන්න කියලා ඒක මට කියන්න දෙන්නේ. ඒ කය කාටිද රැන්නේ කයත් වේදනාවත් චිත්ත ධම්ම ඒ හතරම ඒ වාගේ සමුදේ නැත්නම් සකස් වීම දකින්න කියලා කිව්වා. ඒ වගේම නිරෝධකින් කිව්වා. ඒක දකින්න කිව්වේ අර පටිච්ච සම්පදාය තුළින් මේ හේතුඵල හේත් නිසා හට ගන්නවා, හේතු දැක්කේ රොඩ් නැති වෙනවා. අන්‍යාකාර දකින්න ඒ දෙවෙනි අවස්ථාවේ කියන්නේ මේ කය අනු බලන්නේ. ඒ පළවෙනි අවස්ථාවේ කිව්වේ ආස්වාස් ප්‍රස්වාස් ආස්වාස් ප්‍රස්වාස් කෙටි එක රකින්න දෙවිව ඩි එක රකින්න කිව්වා. ඒක දකින්න එක වෙනස් කළා. ඊට පස්සේ ඒ චුට්ට හට යනකොට තමයි ග්ලාස් කෙනකොට තමයි කිව්වේ කය අනු ලක්මින් වාසය කරන කිසි කියන සමුදය සකස් වීම සඳහා නිරෝධය ලක්මින් මේ පටිච්චසමුප්පාදය අනු ඒ අවිද්‍යාව අවියාලි ආදී වශයෙන් ඒක අනුගාමී කිත වටන් තේරුම් එහෙමයි ඒ කිව්වේ. ඒවන් සර්වයි. ඔව් තේරුවන් සර්. මම හිතනවා ඔබතුමා අපිට හරි පැත්තට යොමු කළා කියලා. බොහෝ අය මම හිතන්නේ හිටියේ නැති හින්දත් හිටුවට සමානව මතක නැති හින්දත් මම මට මතක විදිහට කියන්නම්. ඊට පස්සේ සාකච්ඡාවට අනිත්ට ආර්දන කරන්නම්. පාරිත මහත්මයා කියපු විදිහටම තමයි මටත් මතක. ඒ කියන්නේ ඒක මට මතක හිටින්නේ මොනවත් හින්දා නෙමෙයි, මම එහෙම නෙමෙයි කියලා මෙතුවක් කල්. මම දන්න විදිහට මම හුඟක්ව සාකච්ඡාවට කටියත් එකතු වෙන හින්දා බොහෝ අය අපිට කිව්වෙත් ඒ විදිහට නම් නෙමෙයි. අර කලින් කිව්වා වගේ අපේ දාය මහත්මයා මතු කළා වගේ කයේ දිහා බලන් ඉඳලා තමයි කයේ එහෙම කිරීමක් තමයි කරේ. කයේ කයano බැලීමකට වඩා කයේ දිහා බලන් ඉඳීමක් තමයි අපි බොහෝ විට කරේ. ඒ වගේම සමහර අය වෙනත් මේ තමන් කියලා කෙනෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ කියලා එතනින් පටන් අරගෙන, එතකොට මම කියලා කෙනෙක් නැතුනම් පස්සේ රූපයක්වත් නැහනේ, රූපයක්වත් නැහැ, කයකුත් නැහැ, කොටිම ආස්වාද පාසයකුත් මගේ නෙමෙයි කියන තත්ත්වයෙන් පටන් අරගෙන ආනාපානයකට වාඩි වෙනවා. ඉතින් ඒකත් ගැළපෙන්නේ නැති බවයි මට ඊයේ තේරුනේ. ඉතින් උන්වහන්සේ දේශනා කරපු විදිහට මම තේරුම් ගත්තේ මේ භාවනාවට වාඩි වෙන යෝගියා මම භාවනාවට වාඩි වෙන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්න, මම කියන්නේ කවුද කියලා දැනගන්න, දැකගන්න තමයි වාඩි වෙන්නේ. ඉතින් එහෙම වාඩි වෙන්නේ මම. වාඩි වෙන්නේ මම. මම කෙනෙක් තමයි වාඩි වෙන්නේ. මම නැති කෙනෙක් නෙමෙයි. කයක් තියෙන කෙනෙක් තමයි වාඩි වෙන්නේ. මට කයක් තියෙනවා. මට කෙස් තියෙනවා, මට බ්ලොන් තියෙනවා, නහ තියෙන ඒවා තියෙන මම තමයි මේ වාඩි වෙන්නේ. ඒ වාඩි වෙන මම ස්වභාවික වැඩ කරන ආස්වාස් පාස්වාස් දිහා බලාගෙන අර කිව්වා විදිහට දිග ආස්වාසයයි කොටේ ආස්වාසය අඳුරාගෙන ඒ ආකාරයට හිත සමාහිත තත්ත්වයකට පත් වුණාම අපි පාලිත මහත්මයා මතක් කරා වගේ දැන් මේක දිහා බලාගෙන මේ සමාහිත හිතකින් මේක දිහා බලාගෙන ඉඳීම තුළ තමන්ගේ ඒකායන පරමාර්ථය ප්‍රඥාව වැඩි වීම මුල් කරගෙන නිසා තමාට මේ මමයි කියලා ගත්තේ මගේ ආස්වාසිය මගේනේ. වාඩි වෙනකොට මම හිතේ මගේ ආස්වාසිය මොකද්ද කියන එක මට තේරෙයි. මගේ කියලා ගත්තේ මේ රූපේ මොකද්ද කියන එක මට තේරෙයි. ඒ මම කියලා ගත්තා වූ කිසියම් දෙයක් ඇද්ද මේ සියල්ල මගේ කියලා ගත්තේ කුමක්ද කියන දේ කිසියම් ඒකේ සමුදේ වය තමයි අපි පාළි මන්ද කිව්වා වගේ. ඒ සමුදේ වය පේනේ. ඒ සමුදේ වය පේනකොට පේනවා මේක ඇතිවීම සහ නැතිවීම. එතකොට ඇද්ද මේ රූපයක් කියන එක අපි දැන් කතා ගන්න. දැන් අපි සතුමේ වශයෙන් කතා ගන්න. රූපයක් නැහැ. ඒක මම හදාගත්තේ කතාවක් කියලා. හැබැයි මේ භාවනාවට වාඩි වෙන්නේ ඒ දැනුම පොඩ්ඩකට පසක තියලා මේ රූපය තියෙන මිනිහ තමයි මාඩු වෙන්න ඕනේ. එතකොට තමයි යාට මේ පේන්නේ. එතකොට යා ඒ දැන් ඒ විදිහට තමයි මේ කයේ කයano බලන්න කියන්නේ. මේ කයේ කයano බලන්න කියන්නේ මේ කය කියලා ගත්ත දෙයක් ඇද්ද? ඒ කුමක් දෙයි බලන තමයි කයේ කයano බලනවා කියන මම ඊයේ තේරුම් ගත්තේ උන්වහන්සේ පැහැදිලි විදිහට. මම හිතන්නේ සාකච්ඡා තුලත් මම නැවතත් ප්‍රශ්නයක් ඉදිරියට ඉදිරිපත් කළා උන්වහන්සේ ඒක ඒක එහෙමයි කියලා කිව්වා. ඉතින් ඒ කයේ කයano බලනවා කියලා කියන්නේ ඒ දෙය කියලා තමයි අපි ගත්තේ. දැන් මහත්මයා ඔබතුමාට ඒ කීප දේවල් වලින් යමක් වැටුණාද? එහෙම නැත්නම් අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවන් ඒක. මතු කරලා දුන්න තැන පටන් ගැනීමක් හැටියට මේ ගොඩක් වැදගත් කියලා මට ඇත්තටම දැන් තේරුණා. අපි ඉඳගන්නේ මේ මගේ කය දිහා බලන්ඩ. එතකොට මම මේ මගේ කය දිහා කියලා මේ කය කියලා අර චෝලේදර සූත්‍රයේ කියන විදිහට උස්ම කියනකොට එතකොට උස්ම දිහා මගේ දිහා බල බල ඉන්නකොට වෙන්නේ මොකද කියලා තේරුම් ගන්න තමයි උත්සාහ කරන්නේ කියන බොහොම දලා අදහසකට තමයි මම දැනට අවිල්ලා තියෙන්නේ. අර ඉතින් මේක ඉස්සරහට උඩ සියුම් විදිහට යන්න ඕන ඇති. මට එච්චර කියන්න තරම් තේරුමක් නැහැ. තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි. ඒක තමයි. අර ඉස්සර අපි දන්නවා භාවනාවෙන් ඉහළට ගිය කෙනෙක් එහෙම නැත්නම් මාර්ගඵලලාභියෙක් එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් ආනාපාන සති වඩනවනේ. ඒගොල්ල වඩන්නේ මොනවද, වැඩෙන්නේ මොනවද, ඒගොල්ලන්ට තියෙන තත්ත්වය ගැන අපි දැන් සිහින මවාගෙන ඒක නෙමෙයි අපි කරන්නේ. අපි අද ඉන්න තැන ඉඳන් කරගෙන යනකොට හේතුඵල ධර්මයක් නෙමෙයි තියෙන්නේ. හේතුඵල ධර්ම හැටියට උන්වහන්සේ පැහැදිලි කරා මේ ආනාපාන සති තුළ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හතරම වැඩිනවා බොජ්ජංග අතත් සමග. ඒ ඔසේ ධ්‍යානයන් වලට යෑම සිදුනේ. ඒවා බලන්න ඕ, ඒව ගැන හිතන්න ඕනේ නැහැ. කළ යුත්ත ඊ වෙලයි. මම දැන් මේ ලාට හිතන් ඉන්නේ, මම දැන් හිතන් ඉන්නේ අර මං කලින් කිව්වාගේ මේ මම. මම කියනවා මම. වාඩි වෙලා මම මන්දියා බලන් ඉන්නකොට මට මම කවුද කියලා තේරෙයි. ඒ විදිහට ඒතකොට මම කවුද කියලා මට හරියටම තේරිච්ච දවසට මොකද වෙන්නේ? මට ලොකු ප්‍රීතියක් ඇති වෙයි. අන්න වේදනානුපස්සනා ඩිබේ මේ වෙනවා. ඒතකොට ප්‍රීතියක් ඇති වෙයි. ඊට පස්සේ ප්‍රීතිය මට සුඛයක් වෙයි අපට බඩපත් වෙයි. ඊට පස්සේ ප්‍රීතිය සුඛයක් මගේ නැති වෙලා යාවි. එතකොට නිදාන වලට යාවි. එතකොට ප්‍රීතිය සුඛය මම අඳුනා ගනිමි. මම ප්‍රීතියෙන් ඉන්න සුඛයෙන් ඉන්න කියලා. එතකොට මට වේදනාවක් ප්‍රශ්නව දැනේ. එතකොට වේදනාවක් ප්‍රශ්නය වේ ප්‍රීතිය සුඛ නැති වෙලා යනකොට මම තේරුම් ගනි මම ප්‍රීතිය සුඛය කියලා දෙයක් දැනගෙන හිටියා. මට සංඥාවක් තිබුණා, මට ප්‍රීතියක් තිබුණායි කියලා. එතකොට මම චිත්තානුපස්සනාට යොමු වෙනවා. ඒ සංඥාව ඔස්සේ. ඒ වගේ ගමනක් තමයි ඊ ගබුණ සයන්වස් අපිට කියලා දුන්නේ. මේ ආනාපාන සති භාවනා තුළ සතර කමඨාන සතර සතිපට්ඨානෙ වැඩෙන හැටි ඒ යන විදිය. එහෙම නැතුව අපි එතෙන්දී වෙනත් වේදනාවල් ගැන අපි අහලා තියෙන වේදනාව ගැන හිත හිතින්දීමකට වඩා ඒකම ගැන තමයි මේ ආනාපාන සති ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහට පැහැදිලි කරලා දුන්නේ. ඊට පස්ව අපි වෙනස් සාකච්ඡා වලට ගියා. ධම්මුද්දච්චය ආදි වශයෙන් ඒවා බොහොම හොඳ දේවල්. ඒවා පස්ව කතා කරන්න පුළුවන්. නමුත් ආනාපාන සතියදී සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියලා කිව්වේ ඒ ආකාරයට තමයි තියෙන්නේ. මම හිතනවා මම යොමු වෙන්න ඕනේ චිත්‍රා මහත්මිය මේ කොටු තුළ සිතාවත් මේ ඔන්න ඔය රාමෝ තුළ පමණක් අපිට දේවල් මතක් කරලා දෙන්න. තිරුවන් සරණයි. අපි තවදුරටත් අපි ගෞරවන සාමනාස් කෙනෙකුගෙන් වෙනින් කහල දැනගනිමු. මම තේරුම් ගත්ත විදිහට මම කියන්නේ මෙතන කය කියලා කියන්නේ අපේ සාමාන්‍ය කයට සාපේක්ෂව ආනාපාන කය කියන එක. එංගල ආනාපානේ කියන්නේ ඇත්තටම හුස්ම කියන්නේ රූප ස්කන්ධේනේ. රූප ස්කන්ධේ ඉතාම සීන් තැන. දැන් අපි අපේ මේ ලොකු කය ටිකින් ටික අපි පොටසින් පොටස අපි දැනටකම අමතක කරලා කියලා ඇස් වහගෙන කන් වලට ඇහෙන්නේ නැහැ, ශරීරය හොලවන්නේ නැහැ. ඒ අපි වශයෙන් ගිහිල්ලා අපි ඉතාම සීන් තැනක පොට්ටල්පේ දැනෙන තැනකට අපි සතියෙන් ඉන්නේ. මොකද වාතය වැටෙනවා, ඇතුළ වැටෙනවා, නැවත වැටෙනවා, එළියට යනවා. ඔය දිහාගනේ අපි බලාගෙන ඉන්නේ. දැන් මෙතනදී තථාගතයන් වහන්සේ කය කියන එක දැන් අපි ඒ මහත්මයම කිව්වා දැනෙනවා කියලා. මෙහෙම භාවනා කරගෙන යනකොට එක අවස්ථාවක් නොදැනියන අවස්ථාවක් වෙනවා කියලා. ඒ නොදැනියන අවස්ථාවයි දැනෙන අවස්ථාවයි කියන දෙක අතරේ හොඳ සිහියෙන් හිටියොත් ඔය කියන දේ අවු වෙනවා අපිට. මොකද කයේ කයානුව බලනවා කියනකොට දැන් අපේ කයන විස්තරීම මේක සකස් වන දෙයක් සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි මේ සකස් වීම දකින්න ඕනේ සකස් වීම දකින්නවා කියලා කියන්නේ ඒක පටන් ගැනීම පැවත්මක් තියෙනව නැවත නැති වෙලා යනවා එන්නේ හුස්ම කියන එක ආනාපාන කියන එක ඔය තුන තියෙන්න ඕනේ මොකද ඒක සංකතයි සකස් වෙන දෙයක් ඇතුලේ අපිට හුස්ම කියලා අපිනේ හදාගත්තේ අන්නේ ඒ පටන් ගන්නෙන්න සමුදය අපි ඒ සකස් වීම ඇතුළට ඇවිල්ලා නැවත ආනාපානෙ එළියට යනකොට ඒක නිරුද්ධ වුණා. දැන් කය කියන දේ ආනාපානෙ කියන දේත් හදාගත්ත දේ නැති වුණා. ඒකෙම සංකතයක් කියන්නේ ඕකටනේ. යම් කිසි දෙයක් හැදුණාද හැදුණේ ලක්ෂණ තුනක් තියෙනවා. සංකත ලක්ෂණ. හටගැන්මක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ඉතින් අපි ඔය දේ දකින්නවද කියන එක ඇත්තටම ඉතාමත්ම සූක්ෂම සතියකට යහුවෙන්නේ. ඒ යම් කිසි විදිහකින් එක තේරුම් ගිහින් නැත්නම් එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි එතන තවත් සතිය වැඩෙන්න ඕනේ. මේ තත්ත්වයටම මේ දේ අවබෝධ වෙන්න මේ කය ආනාපාන කියන කය සංකතයක් මෙන්න සකස් වෙන හැටි මෙන්න මෙතනදී සකස් වෙන්නේ මේ සකස් වීම නිසයි මේ දුක ඇති වෙන්නේ කියන දේ දකිනින් පාසය කරනවා කියන එක කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ කායේ කායાનුපස්සේ විහෙරති නැතුව තියෙන දෙයක් නැති වෙලා නැති වෙනවා කියන එකට වැඩිය මේ පටන් ගැනීම එකට යම් කිසි චිත්තක්ෂණ දානක් තියෙනවා නැවත නැති වෙනවා මෙවැනි දෙයක් මම මගේ කරගත්ත හැටි දකින්න ඉතාම තේම විදිහට සතිය යොදවන්න ඕනේ කියන එක තමයි දැනට තේරුම් අරන් තියෙන්නේ අඩුපාඩු නම් ඇති අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙරෙහි කියලා අහලා දැනගනිමු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි චිත්‍ර මාත්මිය අනිත් කල්යන් මිතුරු මිත්‍රයන් එක්කත් වෙලා පොඩ්ඩක් සාකච්ඡා ඉස්සරහට කතා ගන්න පුළුවන්ද? තේරුම් ගන්න මම දන්නේ මේ වාක්‍යයට එක ගැන පැහැදිලි වුණාද යම් කිසි අදහසක් ආවට කියලා පොඩ්ඩක් ඒ ගැන කතා කරනවා නම් හොඳයි කියලා හිතුණා. තේරුම් ගන්න මෙතනදී තව පොඩි දෙයක් මතක් කරගන්න. අර දැනෙනව දැනෙන්නේ නෑ කියන එක. දැනෙනවා කියන එක අනේ එතන පොඩ්ඩක් අපි තේරුම් ගත්තොත් මේකට නිර්ඥාණය කියන්නේ. දැනෙන බවක් තියෙනවා. මේ මම කියලා ගත්තක මේ පොඩේ තියෙනවා මේ රූප තියෙන වින්දන හඳුනා ගැනීම තියෙනවා සකස් කර ගැනීම සකස් වීම තියෙනවා. ඒ දේවල් දැනගන්න බවක් තියෙනවා. අන්නේ දැනගන්න බවට අපි කියන විඥානය කියලා. දැන් මේ මාත්මේ බොහොම ලස්සනට කිව්වා දැනෙනවා දැනෙන්නේ නැති බවට පත් වෙන තැනක් තියෙනවා කියලා. අනේ එතනට තවදුරට තොලින් සත්‍යය කියවුස මානසිකාරය යෙදලා බලාගෙන හිටියොත් දැන් අපි කය කියලා කියන්නේ දැන් අපි ඇත්තටම ওই මොහොතේ තේරුකට භාවනා නොකරපු කෙනෙකුට මේ දේ අල්ලන්න ටිකක් අමාරුයි. ඒකද මේ කයක් තියෙනවා. කයක් තියෙනවා කියන දැනීමක් හරි එන්නේ හුස්ම දැනීමක් තමයි. හුස්ම දැනෙනවා කියන්නේ මොකද්ද? අර පොට්ටබ්බේ දැනෙන. ඔන්න උතන දැනෙනකොටම මේ මම ඉන්නවනේ. අර නොදැනී ගියාට පස්සේ එතනදී අපිට තේරෙනවා මේ දැනුවත් වීමක් දැනෙන බවක් තියෙනවා. මෙතන කෙනෙක් නැහැ. එතනින් එහාට තිබෙන එකයි අර මම මුලදී කිව්වේ ආනාපාන සතිය වඩනකොට මෙනෙහි කිරීම වලින් තොර ඒ දැනෙන දේ තුළ අපිට ගොඩාක් එහාට යන්න පුළුවන්. මොකද දැනෙන බවක් තියෙනවා දැනෙන කෙනෙක් නැති ඒක අත්දැකලා තියෙනවා අපි ගොඩාක් අත්දැකලා තියෙනවා. මෙන්න මේ දැනෙන බවට මොනවද දැනෙන්නේ එතන තියෙන ඉතාම සුකුමයේ දේ හඳුනා ගැනීම. ඒකට අපි කියන සංඥා කියලා. නොයෙක් විදිහ සංඥාවල් අපි තේරුම් ගන්නවා. ඒ සංඥා ටිකෙන් ටික ටිකෙන් ටික අඳුරලා ගිහිල්ලා ඒ අර අපි පොට්ටපාද සූත්‍රය සාකච්ඡා කරනකොට සාකච්ඡා කරා අපි සංඥා නිරෝධය කියන එක. ඒ සංඥාව කෙලවරට ගිහිල්ලා සංඥාව තියෙනවද නැද්ද කියන තරමටවත් තේරෙන්නේ නැතිතනකින්. ඇත්තටම මේ සංඥාව නිසා තමයි මේ සකස් වීම සියල්ල පටන් ගන්නෙ. කියන දේ තමන්ට අවබෝධයක් ආවහම ඒකත් ඇත්තට මේ සත්‍යයේ සුකුම අවස්ථාවක් කියලා තමයි හිතෙන්නේ. එතනදී අපිට තේරෙනවා මේ සංඥාව පුරාම කරදරයක්. යමක් හඳුනගත්තොත් එතන සකස් වීමක් තියෙනවමයි. ඒක නවත්තන්න බෑ අපිට. අපි ධර්මය දන්න අපේ කල්‍යාණ මිත්‍රන්ට ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන් අපිට. හඳුනගත්තොත් එතන ඉහට යනවා. ඒක නවත්තන්න බෑ. එහෙනම් මේ හඳුන ගැනීම නැති තැනක්. තැනක් කියන්න බෑ. එවැනි දැන ගැනීමක් තියෙනවද? එතන මොන තරම් ශාන්ත වෙන්න ඕනද කියන එක මේ ඒ හඳුන ගැනීම නිසා ඇති වෙන සංස්කරණ සකස් වීම හරිම ප්‍රශ්නයක්, හරිම කරදරයක්. මේක මේ නිසා නේද මේ සකස් වීම නිසා නේද මේ දුකක් කියන දෙයක් සකස් වෙන්නේ. දුක කියන එක සදා නිත්‍ය දෙයක්. මේක නැති කරන්න පුළුවන් කමක් හෝ දුක නෙමෙයි නැති කරන්න දුකට හේතුව. නමුත් ඒක මේ සකස් වෙන දෙයක්. සකස් වෙනවා නම් ඒක හේතුඵල ධර්මයට අයිති. හේතු තියෙනකොට සකස් වෙනවා, හේතු නැතිවෙනකොට නැති වෙනවා. ඒ ඔය තත්ත්වයට අපිට පේන්නේ නැත්තේ අපේ සිහියේ තවමත් අර සුපතිත්ථිත ගතියට ඇවිල්ලා නැති නිසා කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. අපිට තවදුරටත් අපිට කියන කැමති කල්යාණ මිත්‍රයාට අපිට පොඩ්ඩක් ඉස්සරහට යන්න ශ්‍රීමති මහත්මිය සංඥාව ගැන පොඩ්ඩක් අපිට කියලා දෙන්න පුළුවන් නම් අපි ධර්මානුකූල කොහොමද එතනින් එහාට යන්නේ කියන එක බොහොම පින් තෙරුවන් සරණයි. සංඥාව කියලා කියන්නේ ඉතින් චෛතසිකයක්. ඒක හැම පිටකම පහළ වෙන චෛතසිකයක් විදිහට තමයි අපි ධර්මයේ හඳුන්වන්නේ. සම්පතිස්සකාධර්ම කියන වෙනමතයි අය කියන්නේ. ඒක සුසල අපුසල ආනින්ද හැම පිටකදීම ඒ සංඥාව තියෙනවා. එයාකාරද මම ඔබතුමීන් අහන්නේ දෙකිය ප්‍රශ්නයක් පැහැදිලි කිරීමට පස්සේ ඔය මේ ඔය අද්දැකීමේ කියන්නේ හුස්ම රැල්ල දිහේ බලාගෙන ඉඳලා පිළිනා පිටේනා බලාගෙන ඉඳලා හුස්ම සංසිඳිය ගියාට පස්සේ අය තමගේ සීලය පිළිගන්න හැදෙන්නකොත් නැහැ. ඊළඟට හුස්ම රැල්ල පිළිගන්න දැනීමකොත් නැති තැනකට එනවා. ඒ වෙලාවට මේ මම දැන්නේ මගේ අද්දැකීමම මට ඒ උදේවයි ගැන හිතෙන්නේ නැහැ. හිතන්න බෑ මම නැහැ වගේ මට දැනෙන්නේ. එතකොට ඒ කියන සියුම්ගලම් අවදි වෙලා හිත යොමු කරනවාද කියන එක මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒක ගැන පුළුවන්ද පැහැදිලි කිරීමක් කරන්න කියලා පුළුවන් නම් හිත පැහැදිලි කරන්න දෙන්න පුළුවන් තරම්. තිබන් සරණයි ඔට ඇත්තම මෙතන මේ භාවනා කරන අපේ කල්‍යාණ මිත්‍රන්ට ගැන අපිට කියලා දෙන්න පුළුවන්. දැනට තේරුම් ගත්ත ප්‍රතිති කියන්නේ ඒ අවස්ථාවේදී ඇත්තටම දැන් ඔය නාම රූප දෙකේ වෙනස තේරුම් ගන්න උත්සාහ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. මොකද ඔතනින් එහාට දැනෙන්නේ චිත්ත සංඛාර විතරයි. මොකද භාවනාව පටන් ගන්නකොටම අපි දන්නවා අපිට කාය සංඛාර වචී සංඛාර තිබෙනවා. ඒ කියන්නේ මේ ඇතුළත කතාවක් තියෙනවා. දැන් පංච නීවරණ ඉවත් වෙනකොට ඒ කියන්නේ ඔය අපි කරපු කියපු දේවල් අහපු දේවල් ඕවා ගැන හිත හිත ඉන්න ඒ තත්ත්වය නැති වෙනකොට ඇති කියනවා එතනින් එහාට විතක්ක විචාර නෑ කියලා. ඊළඟට ආනාපානය නොදැනි යන මොහොත එනකොට අපි එතනදි තථාගතයන් වහන්සේ කියනවා දැන් කාය සංඛාරක් නැහැ කියලා. එතකොට චිත්ත සංඛාර කාය සංඛාර දෙක නැති තත්වයේදී සමවෙන වචී සංඛාර කාය සංඛාර නැති තත්වයේදී පවතින චිත්ත සංඛාර විතරයි. චුල්ල වේදන සූත්‍රයට අනුව අපි දන්නවා චිත්ත සංඛාර කියන්නේ සංඥා වේදනා දෙක. එකනේ අර ප්‍රීතිපටි සංවේදී අස්සසිස්සාමේති සික්කති සුඛපටි සංවේදී අස්සසිස්සාමේති සික්කති කියලා එහාට යනකොට කියන්නේ මේ අර තත්ත්වයෙන් පස්සේ ප්‍රීතිය සුඛය දෙක තමයි දැනෙන්නේ. නමුත් ඒව එක එක තේරෙනවා මේක වේදනාව මේක වින්දනය මේක ඇති වෙනව නැති වෙනව කියන එක දැකලා අතහැරීමෙන් අවසානයට යන්නේ හඳුනා ගැනීම. දැන් ප්‍රීතිය සතුට හෝ සුඛය කියන්නේ ඒකම හඳුනා ගැනීම. විඥානයේ විසින් කරන ස්වයං හඳුනා ගැනීම. එතකොට එතනදි තේරෙනවනේ අපිට මේ සංඥාව කියන්නේ මේ අපිට නම් කරන්න බෑනේ මේක ප්‍රීතිය මේක සැපය මේක උනේ කොහොමද? මේවා සේම වාක සංඥාව ඇතුලේ සකස් වෙමින් අපි ඒවා මේවට නම් දීලා එළියට දානවා අපි. මෙන්න ප්‍රීතිය මෙන්න සතුට ආදී. නමුත් ඇත්තටම දැනෙන දේ දිහා බලාගෙන ඉතින් මොකද වෙන්නේ? මේ සේම සංඥාව කොහොමද මේ විදිහට හැදෙන්නේ කියන එක මේ නම්බම් හැදෙන්නේ කොහොමද කියන එක තමයි අපි තේරුම් ගන්න ගාස්ම මානසික වෙන්නවනේ. මොකද මේ නම්ගම් එක තමයි අපේ ඇලින් ගැටෙන්නේ. ප්‍රීති තත්ත්වය සුඛ තත්ත්වය අපිට කිසි දෙයකට එහෙම ප්‍රීතියට සුඛයට ඇලෙනවා. නමුත් කල්පෝලාහක වෙන්නේ ඔක්කොම තියන්නේ අර දෙකටම ඇවිල්ලා ඕලාරික බවට කාය සංකාර බවට පත් වුණාට පස්සේ කියන එක අපිට තේරෙන්නේ හඳුනාගැනීම සියුම් වෙවි කිසිල්ල එතන තියෙනව නේද මේ සංස්කරණය. මේ සංස්කරණයේ තියෙන කරදරය මේක නේද මේ දෙය ඔක්කොම දුක සකස් කරන්නේ. මොකද පංච උපාදානස්කන්ධය සකස් වෙනවා කියන්නේ එකටනේ අපි පංච උපාදානස්කන්ධය සකස් වෙන දෙයක් තියෙන දෙයක් නෙමෙයි. එතකොට මේ සකස් වීම කියන දේ අත්විඳින අවස්ථාවක් තමයි ආනාපාන සතියේදී අවසානයේදී සිද්ධ වෙන්නේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. තිරුවන් සරණයි. ශ්‍රේති මහත්මිය කිමිට යමක් ලැබෙන දෙයකින් නැත්තම් තවත් අවුල් කරාද කියලා දැන්නේ. නෑ අතන දුම් දෙන්නේ සිද්ධ මහත්මිය නෑ. මම ඕන අතන මට ඕන ටික මට දැනගන්න ලැබුණා. ඒ කියන්නේ මේ උස්මරැල්ල සිවුම් වෙලා ගියාට පස්සේ ශරීරයේ දැනෙන යම්කිසි වේදනාවක් වගේ දෙයක් තියෙනවා නම් ඒකට සිත යොමු කරලා තියෙන අදහසක් මත ඒක වැරදි නම් පැහැදිලි කරලා දෙන්න. එතකොට වේදනාවක් එනවා. එතකොට ඒ වේදනාව ගැන බලන්න පුළුවන් කියලා සතුටක් වෙනවා නම් සතුට ගැන හරි ඒ ආකාරයට බලන එක තමයි පැහැදිලි කරේ කියලා තේරුණේ. එතන හොඳටම අපිට තේරුම් ගන්න ඕන දෙයක් වෙන්නේ මේ කයක් කියලා පණව ගන්න වෙලාව අපිට අහු වෙනවද කියන එක. මේ දැනෙන බවක් තියෙන නිසා තමයි මේ පණව ගැනීම සිද්ධ වෙන්නේ. consciousness විඥානය කියලා කියනවා. අන්න ඒ தත්ය අහු වෙනොත් අපිට තේරෙනවා මේ විඥාණයට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ විදිහට තින්න කිසිම සංඥාවක් නොගෙනින්නත් පුළුවන්. එබැවින් යම් කිසි සංඥාවක් ආවොත් ඒ අනුව සකස් කිරීම සිදුවෙන එක නම් නවතින්නේ නැහැ කියන එක තේරුණාම ඒකේ තියෙන ශාන්ත බව ඒ தත්ත්වයේ තේරුම් ගැනීම කියන එක තමයි ආනාපාන සතිය වැඩිමින් තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අනිත් කල්යාණ මිත්‍රත් අපිට ඒක තේලා ඒ ගැන පොඩ්ඩක් තවදුරටත් කියලා දෙනවා නම් බොහොම මම යමක් කියන්නේ චිත්‍ර මහත්මිය. මම යතර චුට්ටක් එහාට ගිහලා පිටට යන්න උනා එකයි ඔබතුමිට යමු කලේ. එන්න බොහොම පින් මේ මම ඊට පස්සේ නැවත ආවට පස්සේ මට ඇහුනේ නාම රූප පරිච්ඡේදය ගැන මතක කරපු කාරණාවක්. මේ මේ වගේ ක්‍රම විදියක් මම කියන්නම් අහලා තියෙන ක්‍රමයක් දන්න. ආනාපාන සති දිනාම රූපයේ නාම රූප පරිච්ඡේදය දකින්න ඕනේ කොහොමද කියලා මේ ඊට පස්සේ ඒකනත් අපිට අදහස් දැනගමු. ආනාපානයේ මුල් කරගෙන නාම රූප දකින් ධර්ම වෙන්කොට හඳුනා ගන්න හදන යෝගිවර යෝගියා මේ කියනවා ආශ්වාස අවස්ථාව වායු ධාතු කොටස් ඇතුළු වෙන අවස්ථාවල විදියටත් ආශ්වාස අවස්ථාව වායු ධාතු කොටස් පිටවන අවස්ථාව ලෙසත් ඒ වගේ හැපීම අනුව තේරුම් ගන්න ඕනේ කියලා. ඒ වගේම වායු ධාතු විදියට සැලකීමෙන් සෝ සතෝ වස්ස සස්ති සෝ සතෝ පස්ස සති යනින් ඒ දේශනා කණ්ඩේ දුණු විදියටම නිමිත් අනුව හිත පුහුණු කරන්න කියලා උපදෙස් දීලා තිනවා. ඒ විදිහට හැම අවස්ථාවෙදීම ආනාපානෙ ඉන්නකොට වායු ධාතුව ක්‍රියා කිරීම ඒ හැපීම අනුවම මෙනෙහි කරන්න එහෙම නැත්නම් දකින්න කියන කාරණාව. එතකොට මේ ඒ ආනාපානෙ අනුව භාවනා කරන යෝගාවචරයා දැන් පරියන්කේ ඉන්නකොට අපි දන්නවා දීගන් වාසසන්තෝ දීගන් සාමති පජානාති ඒ ආකාරයට දීගන් වාපස්ස සන්තෝ දීගන් පස්ස සාමති පජානාති ආදි වශයෙන් කියනවනේ. එතකොට මෙලෙහි විදිහට මේ මුලදී අර එකක් හැටියට වැටෙන ආශ්වාසය පාශ්වාසය ආනාපාන සතිය යම් කිසි දියුණුවක් ඇති වෙනකොට විස්තර සහිතව කිසියම් විස්තර සහිතව වැටීමක් ඇති වෙයි. ඒ කියන්නේ අවස්ථා තුනක් හැටියට හඳුනා ගන්න පුළුවන් වෙයි. මුල අවස්ථාව, මැද අවස්ථාව සහ අග අවස්ථාව වශයෙන්. ඒ මුල අවස්ථාව කියන්නේ ඇත්තටම ආශ්වාසයේ හුස්ම රැල්ලේ හැපීමේ ආරම්භය, හැපීමේ අවසානය සහ අග අවස්ථාව විදියට. ඒ දෙක අතර අවස්ථාව මැද අවස්ථාවයි කියලා කියනවා. එතකොට මේ ආකාරයට ප්‍රාශ්වාසයත් ආශ්වාසයත් අවස්ථා තුනකට හඳුනා ගන්න පුළුවන්කම ඇති වෙනවා. එතකොට මේ විදිහට ආශ්වාස සහ ප්‍රාශ්වාසයේ මේ අවස්ථා වශයෙන් තුනකට බෙදා තේරුම් ගන්න පුළුවන් විදිහට දැකීම තමයි මේ සබ්බකාය පටිසන්වේදිති අස්සසි සම්දි සික්කති සබ්බකාය පටිසන්වේදි පස්සසි සම්දි සික්කති කියලා කියලා තියෙන්නේ. එතකොට මේ පියවරදී යෝගාවචරයට මතක් කරගන්න ඕනේ කාරණාවක් හැටියට වෙන්නු කරනවා. මේ හැපීම හැටියට ආශ්වාසය සහ ප්‍රාශ්වාසයේ අවස්ථා තුනකට හඳුනා ගන්නවා විනා හුස්ම අනුව හිත දිවීම කරන්න එපා කියන කාරණාව. හුස්ම අනුව හිත දුවන්න එපා. මේ හැපීම හැටියට පමණක්ම මේ අවස්ථා තුන හඳුනා ගන්න කියලා. ඒ වගේ මේ වායු ධාතු රූප කොටස් කියලා යෝගාවචරය හඳුනාගන්නේ මෙන්න මේක. ඒ හඳුනා ගැනීමේදී ලැබෙන දැනීම ඒවත් නාම විඥානය කියලා මුලින්ම මතක් කරගන්නවා දැනගන්නවා. ඒ ආකාරයට නාම රූප වෙන් කිරීමක් හඳුනා ගන්නවා කියලා තමයි කියන්නේ. දැන් හුස්මේ ඉහළට වැටෙනකොට වැදින තැන දැනගන්නවා එතන රූපය සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒ දැන ගැනීම විඥානය කියන අර්ථයෙන් නාම රූප පරිච්ඡේදයක් ඉදින් දැනගන්නවා කියලා පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ විදිහටම තමයි දැන් හැපෙන තැන ප්‍රකට වෙන වැටෙන්න පටන් ගන්නවානේ. එතන හැපෙන තැන පටිවි ධාතු හැටියට මෙහි කරනවා. ඒ වගේම මේ පටිවි ධාතුවයි හැපුණා කියන ඇති වෙන දැනීම නාමයයි කියලා දැනගන්නවා. ඒ විදිහට නාම රූප වෙනසක් පරිච්ඡේදයක් එතන ඇති කර ගන්නවා කියලා. මම මේ කල්‍යාණ මිතුරුනි මේක මේ අධ්‍යක්ෂකකින් කිව්වා නෙමේ. මාතරසි නානාරාම ස්වාමීන් වහන්සේ විසින් ආනාපාන සති භාවනාව පිළිබඳව කරපු දේශනාවක් සම්බන්ධ කරගෙන මම හිතන්නේ උඩීරිය දග්ගම ධම්මජෝ ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු පොත් වහන්සේ කෙනෙක් තමයි කොටස ඉදිරියට පැහැදිලි කරලා තියෙන්නේ. ආනාපාන සතියෙන් කොහොමද නාම රූප පරිච්ඡේදයක් ඇති කරගන්නේ, ඒ දැනුමක් දැන ඇති කරගන්නේ කියන කාරණාව. ඉතින් ඒ මම වායු සපට ගැන කිව්වේ ඒ විදිහටම ආපු තේජෝ පිළිබඳවත් ඒ ආකාරයටම පැහැදිලි කිරීමක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ඒ ආකාරයටත් ආනාපාන සති භාවනා කරන කෙනෙකුට නාම රූප පරිච්ඡේදය දැනගන්න පුළුවන් කියන දේ ගැන මම කැමතියි දැනගන්න. චිත්‍ර මහත්මිය හෝ කවුද අපි දෙල්ලුක් මහත්මයා ඉස්සෙල්ලා වුණානේ. දෙල්ලුක් මහත්මයා කැමති වුණා කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. සරණයි සරණ සරණ බලවත් මහත්මයා මම හිතන්නේ මට තිබුණ කොහොම සීමිත තනමක් තියෙන සම්බන්ධයෙන් හැබැයි මගේ තාපෝතේ ඔබතුමා ඒ සඳහන් කරපු ඒ පිට දැන් අර මම හිතන්නේ අද සාකච්ඡාවේදී ටිකෙන් ටික ඔලු කාරණයක් අපි සාමාන්‍ය අපි කියමු කෙලෙස් සහිත ඉන්න ගොඩක් කෙලෙස් සහිත තියෙන වෙලාවල් වලදී හැමතිස්සෙම මේ අපි දකින දේ අපිට ඇහෙන්නේ නැහැ නේද දිලුක් මහත්මයා? කෙලෙස් සහිතව සිටින වෙලාවේදී අපි දකින දේ කියනකොට අපිට හඳ නැතුව ගියා. අපිට හඳ නැතුව ගියා. ඔව් එතුමාගේ ලයින් එක ඩ්‍රොප් වුණා. එතුමාගෙත් ගැටලුවක් තිබුණා පහුගිය දින කීපය තුළ. දිලුක් මහත්මයා දැන් ඇහෙනව නේද? ඔව් හරි. ඔව් සම්බන්ධ වුණා. ඔව් අර ඔව් ටිකක් පස්සට ගිහලා කියන්න ඈ. හොඳයි. අද අපිට නාම රූප පරිච්ඡේදයේ මූලික වෙන දෙයක් හැටියට මම දකින්නේ අර මෙතන අර දකින්න දෙයයි ඒක දකින්නවා කියලා හඳුනා ගැනීම අන්නේ ටික වෙන් කරගන්නම වෙනවා. ඉතින් මට හිතෙනවා මෙතන තමයි තියෙන්නේ මේ දෙක එක සැරේ වගේ තමයි සිද්ධ වෙන්නේ. අර ඔබතුමා කිව්වා කියලා දැන් මොකක් හරි පැත්තෙන තැනක් වායෝ කියලා හිතන්න මේක පැත්තෙන බවයි ඒ පැත්තෙන තැන දැනගත් එකයි කියන එක දෙකක් කියන එක අන්නේ ඒක දැනගන්න වෙනවා. ඉතින් මම හිතන්නේ එතනම නාම රූප පරිච්ඡේදය තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් යම් කෙනෙකුට පුළුවන් නම් මේ හුස්ම දැන් තුන තැනකදී බලන්න අපි කතා කරානේ. නැවතත් ඇහෙන්නේ නැහැ. දිලුක් මහත්තයා අපිට නැවතත් ඇහෙන්නේ නැහැ වගේ. හුස්ම දැන් තුනකදී බලන්න කියලා කතා කරා කියන තැනින් ඇහෙන්නේ නැතුව ගියේ. ඇහෙනවා. හුස්ම දැන් තුනකදී බලන්න ඕන කියන තැන. ඔව් ඒ කියන්නේ දැන් අපි කතා කරානේ හුස්ම පටන් ගැනීමේ මැද අග ඒ විදිහට කය හුස්ම කය පරණවා කියලා. දැන් කාට හරි පුළුවන් නම් මම හුස්මේ මුල දැක්කු හිතෙන් නෙවෙයි වෙන සිතක් තියෙන එක දැනෙනවා නම් එතන නාම රූප පරිච්ඡේදය තියෙනවා කියලා එතන තියෙනවා කියලා එක. ඒ හුස්ම ටික එක වදින් තන එකක් ඒ නැතතර අර කලින් කඩනෙත් දැක්කු වගේ අර සීමති මාත්මේ වේදනා මොනවා හරි කමක් නැහැ. අපිට දැනෙන ඕන දෙයක් ඒ වෙලාවට. මොකද හැම ඕන එකක් විදර්ශනාවට එන්න පුළුවන්. ඉතින් ඒ ඕන දෙයක් ඒ මනස සියුම් තීන වෙලාවට සතිය සියුම්ම තීන වෙලාවට ඒක දකින්න පුළුවන් නම් එතන ඒක ඒක නාම රූප වශයෙන් දකින්න පුළුවන් වෙනවා කියලා මට පිරුවන් සරණයි. පිරුවන් සරණයි බොම් පින් දුරුක් මහත්මයා. ඔව් දුරුක් මහත්මයා කියපු දෙයක්කටම සම්බන්ධ කරලා මම වෙනත් කාරණාවකුත් සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක් ඇති අහනම් මම කාටද යොමු වෙන්නේ? අපි ප්‍රීති මහත්මයාට වගේ යොමු වෙමු. ප්‍රීති මහත්මයා සමායන මං ඉස්සෙල්ලා යොමු වෙන්නම් කමල් මහත්මයාට. කමල් මහත්මයාගෙන් පසු ප්‍රීති මහත්මයාට යොමු වෙන්නම්. මේ අපි ආයතන දෙකක් එකතු වෙලා නේද මේ සියල්ලම සිද්ධ වෙන්නේ කියන කාරණාවන් අපි කතා බහ කරලා තිනවා. අපි උත්සාහ කරලා තිනවා ඒක තේරුම් ගන්න. දැන් මෙතෙන්දී උනත් දැන් අබ්දෙල් මහත්මයා කිව්වා වගේ අපිට මේ වායෝ ධාතුව එහෙම නැත්නම් ආශ්වාසයේ නාසිකාග්‍රේ වැදෙනවා. ඊට පස්සේ අපි දැනගන්නවා ඒ වැදීම සහ දැන ගැනීම අපිට කාල පරතරයක් හොයාගන්න බෑ සාමාන්‍ය අවස්ථාවකදී. නමුත් අර තමන් සතිය සමාධිය වැඩි වෙනකොට අපිට ඔක හඳුනා ගන්න පුළුවන් වෙනවා මේ ඒ වැදීම සහ දැනීම කියන දේ දෙකක් හැටියට. එතකොට අපිට මේ ආයතන දෙක ක්‍රියාත්මක වීම පේන්නේ නේද? පොට්ටබ් ආයතන නැත් මන ආයතන නැත් කියන දෙක වගේ. අනේ පැත්තත් ඉස්මතු වෙන යමක් අපිට පැහැදිලි කර දෙන්න කමල් මහත්මයා. නියඳයි හොඳයි ප්‍රීති මහත්මයා ඔබතුමාට වෙන්න. තෙරුවන් සරණයි දලොත් මහත්මයා. ඇතු සමට අපි ගොඩක් ඉගෙන ගත්ත මේ ආයතන ගැටගැසීමක් සම්බන්ධව. එතකොට අපිට දැන් ආනාපාන සතියේදී ඒක නාසිකාග්‍රේ හුස්ම දැනීම ගැටල අපිට කයට තමයි ඒක දැනෙන්නේ. ඒක කයට දැනුනාම ඒක අපි ඒ සංඥාව මනසෙන් තමයි දැනගන්නේ. ඒක මනසෙන් සිටීමක් තමයි කරන්නේ. එතකොට ආයතන දෙක සම්බන්ධයෙන් තමයි අපි කයට දැනෙන දේ අපි මනසෙන් ඒ සංඥාව මනසෙන් අඳුනා ගැනීමක් සිදු වෙනවා. ඒ විදිහට තමයි එතන සිදු වෙන්නේ ආයතන දෙකක්. එහෙම තමයි මම තේරුම් ගන්න තින්නේ. දලොත් මහත්මයා තිරුවන් සරණයි. බොහොම පින්. එතකොට රූප සහ නාම නේද? ඒකේ නාම රූප දෙකේ පරිච්ඡේදයක් තමයි අපි මේ විදිහට දකින්නේ. එහෙමනම් අපි මේ ආයතන දෙකකින් මේ සිදුවන ක්‍රියාදාමයක් කියලා තේරුම් ගන්න ඕනේ කියලා පසුගිය කාල සීමාවල කතා කරපු දේ තුල තියෙනම මේ නාම රූප පරිච්ඡේදයක් ඇතිකර ගැනීමමයි කියන දේ නේද කියලා හිතනාමට මේ ඉස්මතු කරගන්න. ඒකන මම කැමති අහන්න වසන්ත මහත්මයාගෙන්. සමාවෙන් බලවත් මහත්මයා, අපි වසන්ත මහත්තයා ගැන කඩේකට එකක් කියන්න ඕන. හොඳයි. නාම රූප පරිච්ඡේදය අපි දකින්නේ විඥාන නාම රූප සහ විඥාන ගැනීම. විඥානයේ මම දැන්නේ ඉතින ආයතනයක් කියත කි දෙකක් පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන් නම් හොඳයි. මනෝ ආයතනය ඉතින් ඒක විඥානයේ ප්‍රතිකමද නැත්නම් ඒක සියුම් කාරණයක් කිව්වා කියලා. තිරුවන් සරණයි. තිරුවන් සරණ බොහොම පිං එන්නේ. ඒ කාරණාව තමයි මේ ඔවෙනි ඌ කාරණාව තමයි ඉස්මතු කරගන්න කැමති. මොකද අපි සමාජලාට ඒක එහෙමයි කියලා හිතලා කතා කරගෙන යනවා. එතකොට ওই වගේ දේවල් පින්නීම තුළින් අපිට හිතන්න අවස්ථාවක් ඇති වෙනවා. හොඳයි, බොහොම පිං දෙලක මත මතක් කර දෙයි. වසන්ත මහත්මයා ඔබතුමාට වෙන්න. හොඳයි, දැන් දෙකක් ගැටේ ගහලා ඒකකට අපි අපි මේ පාවා ගත්ත ඉතින් මේ කය ඒකත් කියන කය ඉතින් අපි ජන ඉතින් ඒක ගැන ගල්හාම මේ නාම සහ දෙක දෙක තමයි ඉතින් තියෙන්නේ පංච පාදනක් තමයි දෙක ගැන ඒ දෙකම ආවෘත දෙකෙන් ඉතින් ඒකකට තමයි ඒක හා ඒක පරිච්ඡේදයක් තමයි අපි දකින්න ඕන කියලා තමයි ඉතින් මේ දෙක දෙන්න කරන්නේ. බොහොම පිං තිරුවන් සරණයි. හොඳයි, මම හිතනවා මේ අද සාකච්ඡා තුළින් කිසියම් ඉස්මතු කරන කාරණාවක් තියෙනවා නම් ඒකට අවස්ථාව දෙන්න පුළුවන් නේද? අපි ලක්ෂ්මී මහත්මිය ඉන්නවා, කැමතිද එකතු වෙන්න? පියා මහත්මයා, ඔබතුමාට පුළුවන් අපිට මේ සාකච්ඡාවට යම් කිසි ආනාපාන සති සම්බන්ධයෙන් කිසියම් එකතු කිරීමක් කරන්න. දෙවියන් තරමයි මාතේ යේ අහන්න බැරිනා එනට මගේ අත්දැකීම වශයෙන් කියන්ට පුළුවන් මම කිව්වේ ආනාපාන සතිය මම බලයින් හුස්ම දිහා දිගටම වගේ බලයින්ට බලන කියන්නේ හුස්ම ගන්න ඉඳලා දිගටම හුස්ම යෙරෙන කර්ම වගේ හුදෙකම දිගටම හිත සතිය හුස්ම තියාගන්න බලනවා මම. එතකොට ටික වෙලාවකින්ම හුස්ම ගෙවිලා යනවා මට දැනෙනවා. ඉතින් දවසට මම පටන් ගන්නකොට හුස්ම වැඩිනව දකින්න ඊට පස්සේ ආපහු වැඩි කියනවා දකින්න ඒ ගොරෝසු මට්ටමේ පස්සේ පස්සේ සත්‍ය දිගටම එක දිගටම ප්‍රශ්නේ තියාගන්න බලනකොට ඉක්මනටම ප්‍රශ්න ගෙවිලන කතියට පත්තුනා කියලා තමයි මට කියන්න පුළන්නේ. තේරුම් ගන්නයි සාදු තේරුම් ගන්නයි ප්‍රිය මහත්ම. ඔව්, කවුද මම කැමති එහෙනම් යොමෙන්න චිත්‍රා මහත්මියට. නැවතත් චිත්‍රා මහත්මිය, දැන් මේ ආනාපාන ආශ්වාස ප්‍රාශ්වාසයේ බලාගෙන ඉන්න කෙනෙක්ගේ මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ විස්තරාත්මක දැකීම හැටියට, එහෙම නැත්නම් ආශ්වාසයේ විස්තර හැටියට ඔබතුමී භාවනාවදී දැකල ඇත්තේ කුමක්ද? විස්තර හැටියට දැකීමක් ඇති වෙලා තියෙන්නේ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් ඔබට පැහැදිලි කර දෙන්න. සමහර වෙන්න කල්‍යාණ මිත්‍රෙක් විදිහට මේ අදහස් ගන්න ගුරුවරයෙක් විදිහට නෙමෙයි. මොකද මේ අපි මුලින්ම මේක කරන්නේ ඇයි කියලා අපි මුලදී මතක් කරගත්තොත් මේ හැමදේම කරන්නේ මේ මම කියලා කියන පුච්චලයා සුණු විසුණු කරලා දාන්න. තථාගතයන් වහන්සේ කියනවා මේ මම කියන්නේ වෙන මේ පහක එකතු වෙමින් නැති වෙමින් යන දෙයක්. මෙන්න මේක දකින්න තමයි අපි මේ භාවනාවල් කරන්නේ. මොනවාද පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියලා. දැන් ආනාපාන සති භාවනාව කරනකොට ඔය පහම අපිට අහුවෙන්න ඕනේ. එතකොට උන්වහන්සේ අපිට බොහොම ලස්සනට දැන් ගැන තමයි දැක්වුවා වගේ මේ මුල, මැද, අග ආදී වශයෙන් සිහියෙන් ඉඳගෙන දකින්නවා කියන්නේ අපේ සතිය අපි තියෙන මට්ටමකට ගේනවා. එතකොට මුලින් පිට වෙනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා, ඇතුල් වෙනවා කියනකොට අපි කරුණු දෙකයි දැක්කේ. දැන් ඊළඟට තවත් ටිකක් සතියට කියන තවත් පොඩ්ඩක් ගිහින් ඇතුලට ගිහින් බලන් ඉන්නකෝ. සතිය තියුණු කරන්න තමයි උනහසේ අපිට මේ සියුම් කොටස් දකින්න මනස යොදවන්න කියලා. අපිට ඒකයි අර මුලදී අපි කරන දෙයක් කියලා කියලා කිව්වේ. ඒක අපේ වමනාවෙන්ම කරනවා. මෙහෙම දකින්නවද මම? එතකොට ගොඩක් වෙලාවට අපි කියනවා මම ඇතුල් වෙනවා නම් දැක්කා, පිට වෙනවා දැක්ක, හැබැයි මැද දැක්කේ නැහැ. සමහර කෙනෙක් කියනවා ඇතුල් වෙනවා දැක්කේ නැහැ, මැදයි අවසානේ දැක්කා. ඔය ආදි වශයෙන් කියනවා කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගැනීම උත්සාහය කියතුනොත් ඒ කියන්නේ අපේ සතිය තවම මෝරල මදි. මේ සියල්ල සියුම්ව දැකීමට සතිය මෝරණ තුරු අපි ඔය විදිය අභ්‍යාසවල යෙදෙනවා. එහෙමම උනාට පස්සේ උන්වහන්සේ කියනවා මෙන්න මේ දේවල් සියල්ල අපිට පැහැදිලි වෙන්න ඕන භාවනාව. රූපේ දකින්න ඕන. එතකොට රූපේ දකින්න කියන්නේ ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අස්සංගම. මෙන්න රූපය, මෙන්න මේකේ හටගත්ත හැටි, මෙන්න පැවතීම නැතිවීම කියන එක අපි දකින්න ඕනේ. අපි වචන වලින් නෙමෙයි අපිට මේ නම් දෙන්න ඕනේ නැහැ. මේක නේද මේ කියලා තියෙන්නේ කියන ඒ දැක්මකට එනතුරු අපි මේ දේවල් පුහුණු වෙන්න ඕනේ. මොකද ඒක ලේසි නෑ. දැන් අපි කතා කරන්නේ විඤ්ඤාතමත්තම දැනගන්න, දැනෙන දැනගන්න කියලා. අනේ එතනදී අපි අර කතා කරපු විදිහට මේ දැන් අපි කතා කරන්නේ මේ ආයතන දෙකක් සම්බන්ධ වෙනවා කියලා. දැන් මේකදී ආනාපානය තුලින් දකින්න ඕනේ. අපි හිතමු හුස්ම වාතේ වදිනවා දැනුණා. ඒ කියන්නේ මොකද්ද? කය පොට්ටබ්බය. කියන්නේ අපි ඒ ස්පර්ශයයි අපි එතන දැක්කේ. වචන නෙමෙයි නේද දැක්කද අපි? මෙහෙම දෙයක් සිද්ධ වුණා. දැන් මොකද වුනේ? මේක වදිනවත් එක්කම මනස පටන් ගන්නවා. මනස පටන් ගන්නවා, හඳුන ගන්නවා. යම් කිසි දෙයක් වැදුණා, මේ වැදුණ එකට එතන ඉඳලා අපි ඒ සංඥාව හඳුන ගැනීම සිදු වුණ ගමන් එතනින් සංස්කරණ පටන් ගන්නවා. හුස්ම කියන්නේ ඇලියෙති. දැන් කිව්ව හුස්ම කියලා. කවුද මේ දේවල් කරන්නේ? මෙන්න මේ සියල්ල දැනගන්න දැනෙන විඥානයට consciousness වලට අහු වෙනවා. ඒ අහු වෙනහම තමයි මේ දේවල් වලට අපි මේ නම් කිරීම දෙන්නේ. යමක් අහුන්නේ නැත්නම් මෙවැනි නම් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී අපි මේ දකින්න උත්සාහය යෙදෙන්න ඕන රූපය කියන්නේ මෙන්න මේක. වේදනා කියන්නේ අපි ඒවගෙන කතා කරන විස්තර ඇතිව හඳුනා ගැනීම තියෙනවා, වෙන්දෙන තියෙනවා, සකස් වෙන දේවල් තියෙනවා. මෙන්න මේ කොටස දැක්කේ උත්සාහයක යෙදුනොත් එතන දෙයක් තියෙනවා. මෙන්න රූප, මෙන්න නාම. එහෙමනම් මේ ආයතන දෙකක ගැට ගැහීම නිසා මේ සිදුවන සිදුවීම තේරුම් ගන්නවා. අර මම දැක්කා, මට ඇහුණා, මම දැනගත්තා කියලා කියන ඒ ස්වરૂපය වෙනස් වෙලා එහි යථා තත්ත්වය යම් කිසි කෙනෙකුට තේරුම් යනවා. එතකොට වෙන්නේ මොකද? අත්පතර දෙවියන් දෙකේ විදිහට මේ මම කියන්නේ මෙච්ච ඒකකයක් නොවන බවත් මෙන්න මේ වගේ සිදුවීම් ගොඩක් එකින් එකට ඇති වෙමින් නැත වෙමින් පවතින සිදුවීම් ගොඩකට කියන දාගත්තපු නමක් කියලා මම දෘෂ්ටියක් කියන එක තමා විසින් ඇති කරගත්ත දෙයක් කියන එක අපිටම තේරෙන්න ගන්න ඇත්තටම අපේ සත්‍යය ඉතාමත්ම තේරුම් ගන්න ඕන කියලා තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ. තිරුවන් සරණයි. ජයන්ත මහත්මයා ඔබතුමා පණිවිඩයක් දාලා තිබුණ එකතු කරන්න කියලා මම දැන් තමයි ඒක දැක්කේ. මේ අනේ ඔබතුමාට කෝල් එකක් දෙන්න තිබුණා, මගේ නම්බරට කමන්නේ සමා වෙන්න පැයකටත් පහු වෙලා ඒක. මේ ඔව් මම මට අහන්න ඕනේ කෙටි දෙයක් මම අහන්න ඕනේ දෙයක් අහන්නේ ඇහුවේ චිත්‍ර මහත්මිය. මම මේ ප්‍රශ්නේ නැවතත් කෙනෙක්ගෙන් පොඩියෙන් අහන්නම්. දැන් මේ මට ඕනේ මේ පුද්ගලික අත්දැකීමක් අහගන්න පමණයි. ඔක්කොම එක කොහොමද කියන්නේ කියලා දැනගන්න. ඒ කියන්නේ අපි ආස්වාස් පාස්වාස් බලන් ඉන්නකොට දැන් තමන්ට ආස්වාසිය කොහොමද දැනුනේ පාස්වාසිය කොහොමද දැනුනේ කියලා ඇහුවම කවුරු හරි ඒ තමන්ගේ එක්තරා භාවනා අවස්ථාවකට මනස පොඩ්ඩක් පස්සට ගෙනියලා පුද්ගලික අත්දැකීම කියන්න පුළුවන් අපි සමග ෂෙයා කරගන්න පොඩ්ඩක්. මට මෙන්න මේ මගේ තමන්ගේ ඒතර එක හරිම පුද්ගලිකම් අපි අහන්නේ තමන්ගේ කෙනෙක්ගේ ආස්වාස් වෙනස්නේ. තමන්ගේ ආස්වාසේ තමන්ට කොහොමද මේ දැනුනේ කියන දේ පොඩ්ඩක් පෞද්ගලික කියන්න කැමති නම් කියන්න කියලා පුද්ගලික ප්‍රශ්න මේක අහන්නේ. මොකද මේ අපිට ගුරුවරයෙකුට කියන්න ගියාන් පස්සේ ඒ කියන විදිය පිළිබඳව මේ පොඩි මේ අවබෝධයක් ගන්න අහන්නේ මම. ඒ මුල සහ අග සහ මැද ආස්වාසේ තමන් දැක්ක ආකාරයේ තමන්ගේ පුද්ගලික දෙයක් මේ පොදු පොතපතක දෙයක් නෙමෙයි මම අහන්නේ. දැක් කියන්න පුළුවන්ද කියලා. මෛත්‍රණ චිත්‍ර මහත්මිය ආනාපානසති භාවනා කරන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව ඔබතුමගේ අත්දැකීමක් තියෙනවාද? ඒ වගේ ආස්වාසියෙම දැකපු අවස්ථාවක් තියෙනවා නම් කියන්නේ මුලමෙදාක තමන්ගේ එක දැක්ක කොහොමද කියලා. ඇත්තටම ආනාපානසති භාවනා කරා කියලා නොයෙකුත් නොයෙකුත් විකාර කරපු දිග කාලයක් තිබුණා. ඒ කරේ මොනවද කියලා දැන් නම් හිතන්නවත් කැමති නැහැ. නමුත් ටිකෙන් ටිකම ඇත්ත කාලයක් තිබුණා මේ හුස්ම වදිනවා තේරෙන්නේ නැහැ. චිත්තමහත්මිය මට ඕනේ ඉතින් සමහරවිට මට ඕනේ කෙටියෙන් ඔබතුමිය මේ දැන් හරි කියලා ආනාපානසති කරනවනේ. දැන් ඇවිල්ලා යම් ස්ථානකට මේ දැන් කොහොමද ආනාපානයේ අග මුල මැද සාග තමන්ගේ අත්දැකීමෙන් දැකපු අවස්ථාවක් කොයි විදිහටද ඒ දැකීම දැක්කේ කියන්නේ. භාවනා අත්දැකීම කියන එක ඒ තරම් සුදුසු නෑ කියලා හිතෙනවා. නමුත් මම මේ විදියට කියන්නම්කො. දැන් ආනාපානයේදී ඇත්තටම මෙයාලා මේක චිත්‍රමාත්මි සමාන ආයසරයක් සමාන මේක පුහුණුවක් කියලා හිතන්නකෝ. දැන් කිතන්නේ දැන් මට මගේ ගුරුවරයාට කියන්න ඕනේ. සමහර අයට ඉන්නවනේ මේක පෙළ ගැස්ස ගන්න බෑ කියලා. ඔබතුමිය හදලා හරි කමන්නේ කියන්න වෙනා. ඒ කියන්නේ මේ කියන්නේ පෙළ ගැස්ස ගන්න බෑනේ. දැන් අපි දැන් ධම්මජෝහඳුන් කියනකොට අපිට කියනවා දැන් මොකද්ද තමන් ආනාපාන දැක්කේ. දැන් අපි කියනවා මම මෙහෙම බලාගෙන හිටියා. ඒ විස්තර අපිට කියන්න පුළුවන් ගොඩක්. කියනකොට උන්වහන්සේ දන්නවා මේක මේ කියන්නේ පොතෙන් තමයි. මේ කියන්නේ කවුරු හරි කියපු එකක් තමයි කියලා උන්වහන්සේ දන්නවා. එතකොට මේ අපේ අත්දැකීමක් කියන්න ඕනේ. ඉතින් ඒක සමානට මේ වචන වලට පෙරලා ගන්න කෙනෙකුට අමාරු සමා ඒක දැන් ඔබතුමිය කියම්සි දැක්කුවෙන් පස්සේ අපි ඒ දේ කියලා රිපීට් කරන්න කවුරුත් කරොත් ඒත් උන්වහන්සේ දන්නවා මේ බොරුවක් කියලා. ඉතින් නමුතර අර කියන ශෛලිය තමන් කොහොමද මොකද්ද මේ කියන දේ ඒක තමයි පොඩ මේ උපකාරයක් ඇතුළේ මම අහන්නේ. තම උන්වහන්සේගේ ලිඛිතවත් එක ලියලා දීලා තිනවා කොහොමද මේ ඉදිරිපත් කරන්නේ තමන්ගේ අත්දැකීම් කියලා. ඉතින් ඒක පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා මම අහන්නේ. නැහැ තේරෙන්නේ මේ විදිහට බලමු. දැන් මෙහෙමයි සාමාන්‍ය මේ කියනකොට තමන් කරපු භාවනාව මුලින්ම සඳහන් කරන්න ඕනේ. දැන් මම කියනවා මම කියනවා සාමාන්‍යයෙන් මම කරපු භාවනාව ආනාපාන සතිය. ආනාපාන සතිය කියලා මම මේ විදිහට මගේ සිහිය මම මොහොනේ පෙර මොහොනේ සිහිය අරගෙන මම බලාගෙන ඉඳ ගන්නවා. එතකොට මට තේරුණා මෙහෙම හුස්ම රැල්ල නැහැ වැටිලා ඇතුළට යනවා නැවත පිට වෙනවා. සානන්ද මේ විදිහට දකින්නකොට මට තේරුණා මේ ආශ්වාසයයි මේ ප්‍රශ්වාසයයි කියලා. ඊළඟට ආශ්වාසයේ තවදුරටත් විස්තර දකින්නකොට සානන්ද මට තේරුණා ආශ්වාසය උණුසුම් ඊළඟට ආශ්වාසය සීතලයි නමුත් ප්‍රශ්වාසය උණුසුම් කියලා. ඒ විදිහට උණුසුම සිසිල දැනුණා කියලා. ඊළඟට ඔය විදිහට ඒ ලක්ෂණ ආශ්වාසය ටිකක් දිගට දැනෙනවා නමුත් ප්‍රශ්වාසය එකපාරටම පිට වෙනවා වගේ දැනෙනවා. ඒ විදිහට ඒ එහෙම කියනකොට ඇත්තටම උන්වහන්සේ කියනවා උන්වහන්සේට තේරෙනවා දැන් මේක මේ දැකලා කියනවාද නැත්නම් හිතලා කියනවාද කියලා. උන්වහන්සේ ප්‍රශ්න කරනවා කොහොමද මේ ආශ්වාසය කියලා දැනගත්තේ මේක ප්‍රශ්වාසය කියලා. ඉතින් මේ ප්‍රශ්න කරනකොට යෝගාවචරයේ සිටිට කියනවා සාමාන්‍ය මේක ඇතුළට යනව දැනුම නිසා මේක ආශ්වාසය කියලා තේරුම් ගත්තා. එළියට පිටවෙන නිසා සාමාන්‍ය ප්‍රශ්වාසය කියලා තේරුම් ගත්තා. එතකොට උන්වහන්සේ ඒක පිළිගන්නවා මේක දැකලා ඉන්නේ කියන්නේ කියලා. ඊළඟට ඔයාගේ වශයෙන් ආනාපානසතිය දිගින් දිගට වැඩෙනකොටත් වක් වෙලාවට ඔය ඔක්කොම සිද්ධීන් කියන්නේ නැහැ යෝගාවචරයේ. මොකද ඒ සියල්ලම නොදැක්කත් සමහරක් වෙලාවට මෙන්න මේ විදිහට කියනවා සන්නස මම මෙහෙම දිගින් දිගට බලාගෙන ඉන්නකොට මට තේරුණා මේ ආශ්වාසය නැතිව යනවා වගේ. සමහරක් වෙලාවට කියන මට මේ අතපය එහෙම දැනෙන්නේ නැති ගතිය ඒකද සිහිය සම්පූර්ණයෙන් මේ වෙලාව සංඥාස ආශ්වාසයටම යොමු වෙලා තිබුණා කියලා හිතෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තිබුණා කියලා. ඉතින් ඒ සමහරක්ලාට එතනින් එහාට මොකද කරන්න කියලා තහනවා. මොකද එතනින් එහාට මේ කයත් සමග සම්බන්ධකමක් නැති වෙලාවට මොකද වෙන්නේ? එතකොට බයක් දැනෙලා නැවත මම නැවත මගේ කයට බැලුවා. මේ අතපය එහෙම තියෙනවද හොල්ලලා බැලුවා. මේ බෙල්ල උස්සල බැලුවා එහෙම කියලා කියනකොට උන්වහන්සේ එතකොට කියනවා හොඳයි ඒ තත්ත්වයට සූදානම් වෙලා යන්නකො. ඒකට සූදානම් වෙලා යන්න කියනවා. ඒ මොකද අපිට ලොකු බයක් තියෙන උන්වහන්සේගේ අර හිනාවන වචන වලින් කියනවනම් මේක අරන් යන්න ඕනේ ගෙදර යනකොට. මේක අරන් යන්න තාම තියෙනවද කෑලි ටික කියලා බලනවලු. ඉතින් ඒ වගේ කියනකොට උන්වහන්සේ කියන මෙවැනි තත්ත්වයක් දැනනහම ඒකට සූදානම් යන්න. ඉතින් කිව්වහම ඊට පස්සේ එතනින් එහාට මොනවාද? දැන් එතනින් එහාට දැනීම් තියෙනවා. ඒ දැනීම් ඇත්තටම කය සම්බන්ධ නැහැ. කය සම්බන්ධ නැහැ කියන්නේ ඇත්තටම අපිට තවත් සුදේකට කියනවා නම් කියන්න පුළුවන් ඒක අර ධර්ම භාෂාවෙන් විඥානය මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැහැ. ඇත්තට කරුණාසයට ඒවට සම්බන්ධ නැහැ. නමුත් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවුණු දැනීමක් තියෙනවා කියලා. ඉතින් ඒක කියන්නේ හුඟක් වෙලාවට සාමාන්‍යයෙන් මට මම කියලා මම ඉන්නවා කියලා එහෙම දැනුමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් දැනෙන බවක් තිබුණා කියලා ඒ තුලත් මේ හඳුනා ගැනීම තුන්සි හඳුනා ගැනීම තියෙනවා කියන එක දැක්කා කියලා. ඒ ඔය කියනකොට තම හුඟක් වෙලාවට එතනින් යාට හුඟක් දේවල් ගැන විස්තර කරන්න තේරෙන්නේ නැහැ. නමුත් අර සියුම් හඳුනා ගැනීම වලින් පස්සේ බොහොම ශාන්ත තැනකට හිතපත් වුණා කියන එක තමයි කියන්නේ. නැවත ඉතින් එතකොට සාමාන්‍යයෙන් අහනවා කොහොමද දැන් එහෙම තැනක හිටියක් කියලා. ඉතින් ඇත්තටම ඒක හරියම ප්‍රශ්නයක්. මොකද ඒකට උත්තර දෙන්න මේ තේරුමක් නැති වුණාම ඒක නොයෙකුත් නොයෙකුත් විදිහට හිතලා ඒක නම් දන්නේ සාමාන්‍යයෙන් කියනවා. නමුත් ටිකෙන් ටික තේරුම් ගන්නකොට ඇත්තටම තේරුම් දෙය තමයි මෙවැනි තත්ත්වයකින් නැවත කයට එනකොට මෙන්න මෙහෙම පටන් ගැනීමක් තියෙනවා. සියුම් සංඥා වලින් පටන් ගෙන හුස්ම දැනුණා. දැනුණාද කියන මෙහෙම ඒ ශාන්ත තත්ත්වය නින්දක්ද කියලා දන්නේ නැහැ සමහරලාට. මොකද මේ හොඳ නින්දකත් හොඳ භාවනාවකත් වෙනස හරිම අමාරුයි අල්ලගන්න. සමහරක් වෙලට හොඳ නිින්දක් ගිල නැගිටින හිතෙනවා හිතට භාවනා කරා කියලා. ඔය සම්බන්ධව ප්‍රශ්න දෙන්නට උන්වහන්සේ කියපු දෙය තමයි මේ දෙකේ වෙනස තමයි බලන්න භාවනාව කියන්නේ එළියට එනකොට හම්බ වෙනවද හුස්ම කියලා. අපි දන්නවා අපි සාමාන්‍ය නිින්දකින් නැගිටිනකොට අතපය ගහලා දාලා මොනවද කරන්න තියෙන්නේ කියලා හිත හිතෙන නැගිටින්නේ. ඒකත් භාවනාවේදී නෑ කියන එක. නැවත ක්‍රමක්‍රමයෙන් එළියට ඒමක් නැවත ක්‍රමක්‍රමයෙන් කය හඳුනා ගැනීමක් වෙන්නේ මේ හුස්ම නැවත දැනෙන්න ගත්තාම කියන එක අනුව තමයි තේරුම් ගන්න කියලා උනස් කියන්නේ මේ සිදුවේ භාවනාවක් කියලා. එතන කාලයක් දන්නේ නැහැ. දැන් යම්කිසි කෙනෙක් ප්‍රශ්නේ විදිහට කියනවා සාල්නකම පැය භාගයක් මෙහෙම හිටියා කියලා ඒ කියන්නේ හිතලා. නමුත් භාවනාවෙන් එළියට ඇවිල්ලා යන්න වෙලාව බලලා මෙච්චර ප්‍රමාණයක් වෙන්නේ නැති කියලා අනුමානය කියන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයේ හිටපු වෙලාව කෙනෙකුට කියන්න බැහැ. එතන කාලය ගැන දැනුමක් නැහැ. ඒ කියන එක ඒක හොඳටම තේරෙනවා ඇත්තටම. ඉතින් උන්වහන්සේ තේරුම් කරන්නේ ඒ විදිහටමයි. මේක සිදු වෙනවා. නමුත් අතරමැද දේවල් ඔය එක දිගටම මෙතන මේ පසුගිය සති දෙකකට කලින් උන්වහන්සේ සමග සත්‍යයක භාවනා වැඩසටහනකට යෙදුණා. හරිම ලස්සන දෙයක් කිව්වා මේ. දැන් අපි ඔය කතා කරන දේවල් මොකද එතන අපේ ජීටි යෝගාවචරය සාමාන්‍ය ආලාපන සත්‍ය කරන භාවනාවට උගත යොමු ඉච්ඡාය. උන්වහන්සේ වෙන මෙහෙමයි අපිට මේ මුලින්ම කිව්වේ. හොඳට වාඩි වෙන්නකෝ. හොඳට පට්ටල වෙලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන සිහියෙන් ඉඳන් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔන්න උත්තරය උන්වහන්සේ අපිට දුන්නු භාවනාවට දුන්නු උපදේශය. බොහොම කියනකොටම ඇත්තටම තේරුම් ගත්ත දෙයක් තියෙනවා. මුල ඉඳලම දැන් මේක නෙමෙයි ඥානපාරසත්‍ය කියලා තියෙනවනේ මේ මේක බලන්න දිගයි කියලා බලන්න කොටයි කියලා හිතුන. එතන සිසිල් මෙහෙමයි. අන්න මෙනෙහි කිරීම පටන් ගන්නකොටම එතන විතක්ක විචාර වැඩි. ඒ එතකොටම තේරුම් අර උන්වහන්සේ කියපේකේ වැදගත්කම මොකද වෙන්නේ කියලා බලන්නේ. එච්චරයි කියන්නේ. එතකොට ඒ මනසින් ඇතුල් වුණ ගමන්ම ලොකු වෙනසක් තේරුණා ඇත්තටම. මොකද හේතුව අර මානසිකාර ඔක්කොම අයින් වෙලා ඇත්තට කියේ. දැන් අර හිතෙන් දාන කෑලි නෑ මෙන්න දිගයි මෙන්න කොටයි වචන නෑ. ඒ සිතුවෙන දේ දකින්න කියලා කියනකොටම ඇත්තටම තේරුම් එක දෙයක් තමයි භාවනාවෙන් එළියට ආවම අර වෙනදපය භාගය චිත්‍ර කරපු සලල් එක නිශ්ශබ්ද වෙන ඒක ඉතාම සුළු මොහොතකදී සිදු වුණා කියන එක කීප අවස්ථාවක තේරුණා. මොකද අර මානසිකාර වැඩි වෙන්න අර සැපයට යන්න බෑ. සංඥා වැඩි, හඳුනා ගැනීම වැඩි, සකස් වීම වැඩි, තේරුම් ගැනීම වැඩි. එතන ලොකු යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධෙත් එක්ක නම් කවදාවත් අපිට නිවීමක් දකින්න අමාරුයි. නමුත් අරක වාස්ම හේතු වුණා. ඒ අර මැද දේවල් දැන් කියන්න ඕනේ නැහැ. මෙහෙම මෙහෙමයි මේක දැක්කම මට සොප්තේරේ ගියා මම මෙහෙම ඒ වගේ මොනවත් නැති වුණත් අර කාල සීමාව එක පාරටම ලොකු කාලයකින් අඩෝනා කියන එක ඒක නම් හොඳටම අත්දැකීමෙන්ම තේරුම් ගත්ත දෙයක්. ඉතින් අපි මේ දේවල් ඉගෙන ගත්තට පස්සේ මේවා නැවත නැවත මානසිකාර වශයෙන්ම දමතම ඉන්නවට වැඩිය මේ සිදුවෙන දේ බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් කාලය නිසාල අඩුවක් වෙලා ඒ දේ දැනගන්න පුළුවන් කියලා හිතෙනවා. හුඟක් යෝගාවචරයේ තත්ත්වයට කතා කරලා ඒ වගේම ප්‍රශ්නවලටත් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මම කලින් දවසෙත් කිව්වා වගේ මේ යෝගාවචර දෙන්නේ ප්‍රශ්න නෙවෙයි. මේ විදිහට එක්කෙනෙක් කිව්වා එයාට මේ විදිහට හුඟක් හිත තැන්පත් වෙනකොට එයාගේ මේ මූණේ නිකන් මේ හිරිදුවනවා වගේ ඔළුවේ එකක් හිරිදුවනවා වගේ ගතියක් දැනෙනවා. ආනන්ද කියලා ඒ යෝගාවචරය ප්‍රශ්නේ ඉදිරිපත් කරා උන්වහන්සේ එකපාරටම ඇහුවා. ඉතින් ඔයක කරදරයක් වුණාද? ඒක කරදරයක් කරගත්තද? ඉතින් ඒ යෝගාවචරේකෝ සංඥාසය ඒ මොකද සංඥාසය ඒක භාවනාවට අයිති දෙයක්ද? ඇත්තටම ඔන්න ඔය වැනි දේවල් අපි අපේ ගුරුවරුන්ට කියන්නේ නැහැ. මෙවැනි දෙයක් සිද්ධ වුණා කියලා ගුරුවරයාට කිව්වහම ගුරුවරයාට ලොකු තේරුමක් උඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ දීපු අවවාදෙ තමයි ඒක භාවනාවේ දිනුවක් කියලා ගත්තොත් දැන් පුළුවන් දෙතන යාට යන්න. ඉතින් යෝගාචර ඊට පස්සේ මේ දේ ඊට පස්සේ දවස්වල කතා කරනකොට ඒක අනුමත කරා එතන යාට ඒක බාරගත්තට පස්සේ යන්න පුළුවන් කියලා මුඟ දාර්ග කරදරයක් වෙන්නේ නැහැ කියන. ඒ ඔය සම්බන්ධව තවත් යෝගාචරයේ කියවා ප්‍රශ්නයක් මේ විදිහට මේ මෙවැනි තත්ත්වයක් ඇති වෙලා මේ දේවල් ස්වාමිනාන්ත මේ දන්නේ නැතිකම නිසා මෙහෙම ගුරුවරයෙක් නැතිකම නිසා දැන් ඔබ වහන්සේ මෙහෙම කෙනෙකුට කිව්වා ඒ කියනකොට තමයි ඒක තේරුනේ. මේ විදිහට මේ සියල්ල මේ කම්පන චංචර දැනෙන්න ගත්තා. අනේ එහෙම කෙනෙකුට අපි තේරුම් ගන්න ඕනේ මේ භාවනා කරලා මනසින් හදාගන්න දේවල් නෙමෙයි මේ අත්දැකීමක් කියන්නේ. භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ කියන්නේ. අන්නේ ඒ දේවල් අපේ ගුරුවරයාට කිව්වේ නැත්නම් අපිට අත්පහුවලා යන දේවල්. ඉතින් ඒ පිළිබඳ කිව මෙන්න මෙහෙම දැනෙන්න ගත්තා. මේකට බය වුණා සාමිනාන්ත. මේක වෙන දෙයක් තියා ඇගේ ප්‍රශ්නයක් කියලා ඒ රෝහල් ගත කරා. දේවස්ව පරීක්ෂා කළා. පැනික් ඇටැක් කියලා කිව්වා. නැත්නම් උපමාන ඉඳලා උනාකට ඇත්තටම ටිකක් දුකක් තිබුණා. මොකද ඔබත් කලාවට ගුරුවරු මේ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැත්තේ එක්කො තමයි නැත්නම් ඒ අවබෝධය නැතුව එහෙම නැත්නම් ඒ අවබෝධය විස්තර කරන්න තේරෙන්නේ නැතුව හේතු මොකක් හෝ වේවා උන්වහන්සේ එහෙම කියනකොට යෝගාචරයම දින එක් ප්‍රශ්න තිබුණා මේ සංඥාස මේ භාවනා වැඩ කරන්නට ආවහම මේ දවස් දෙක ඇතුළත සාමාන්‍යයෙන් නැවත ඒ තත්ත්වය ටිකක් තීව්‍රව දැනෙනවා ගත්තා. ඇත්තටම මේක සීතල වෙලාද ඇඟට සීතලක් ඇවිල්ලාද මේ හීටර් සෝක්ස් වලට ආදී වශයෙන් ඒ අනවශ්‍ය දේවල් ඔළුවට එන්න ගන්නේ අර දේ මේම තත්ත්වය දන්නේ නිසා කියන එක. එතකොට ඒ යෝගාවචරය ප්‍රශ්නේ මම ඇත්තටම දැනගත්තම අත්‍යවශ්‍ය සීරුස් එක කිව්වා. දැනට තමයි මේ සීරිස් එකේ කොහොමද කිව්වහම මේ විදියට මේ විනාන්සේ ඉඳලා කිව්වා දැන් ඒ විනාන්සේ ඉස්සලා hina වුණා මේ වගේ දේවල් මම අහන්න වෙන්නේ භාවනාවට අන්තිමට මේක මේ දෙවනි දවසේ මාවනේ කියලා ඉතින් බොරු විහිළුකුත් දාලා එහෙම විනාන්සේ කිව්වා මේ ඉතින් මොකද හිතෙන්නේ මොනවද ඉතින් ගැන හිතෙන්නේ හිතෙන්න දෙයක් නැහැ දන්නේ නැහැනේ මොකද මේ මොකද්ද කියලා මේ අසනේ දෙයක් කියලා අරන් තියෙනවා මේක මොකද්ද කියලා දන්නේ නැහැ එහෙම වගේ තත්ත්වයක් ආවෙ නේද දුරවාසයක් නැති නිසා ඉන්නාන්සේ එකපාරටම දුන්න උත්තරේ තමයි ඉතින් මොකද්ද ඔය සර්ස යන්නේ ඔකට තමයි නිවන කියන්නේ උල්ට දෙය උල්ට වඩා එහා දෙයක් ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මේ යෝගාවචරයගේ දැනුම අනුව ඇත්තටම මේ යෝගාවචරය කරන ප්‍රතිඥාන සංඥාක දේශනාවලාල තියෙනවා තරු නැති අහස දකින්න චිත්‍රයේ කැන්වස් එක දකින්න කියන වචන මෙන්න මේ දේවල් තමයි සංඥාක හිතට ආවේ. මේ ඒ දේද කියන ප්‍රශ්නය ඇහුවම උන්වහන්සේකට එක්කලුණා. ඒ වැනි දෙයක් ගැන ඇත්තටම කියන්න කැමති මොකද අපි භාවනා අත්දැකීම් කියන ඔය දේවල් සුදු කරලා සලකනවා. දැන් සාමාන්‍ය මම දන්නවා අපි කල්යාණ මිත්‍රයෝ හැම දෙනාටම වගේ ඔයනි අත්දැකීම් ඇති. මේ දැනෙන්නේ මේ අත්දැකීමේ මේ ශරීරයේ අතන ස්වභාවයයි. මෙන්න මෙහෙම කම්පන සංචල ස්වභාවයක් තියෙන දෙයක් අරගෙන තියෙනවා නිත්‍ය වශයෙන් කියන එක භාවනාවකදී ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ කියලා. මේක එකම ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න ඕනේ. මොකද මේ රූපේ පැත්තේ රූපස්කන්ධය දැකලා ඉන්නේ කියන්නේ මේ වගේම ඇත්තටම සංඥාව පැත්තේ සියලු සංඥාවන්ගේ අයින් වෙන තැනක තියෙන සහනෙත් සමහර වෙලාවට ප්‍රශ්නාවක් සදාගෙන ඉතින් ඒ නිසා එහෙම ඒ දේවල් තේරුම් ගන්නකොට හිතුණු දේ තමයි කෙනෙක් ධාතු වශයෙන් අවබෝධ කළා, තවත් කෙනෙක් ආයතන වශයෙන් ආයතන නිරෝධය දැකලා අවබෝධ කළා. එහෙම කෙනෙක් අර කිස්සකෝපක සූත්‍රය අපිට මතක් කරලා දැක්කලා. ඒ ආදී වශයෙන් එකම කෙනෙක් මේ සියල්ලම ටික ටික වශයෙන් හරි අවබෝධ කරන්නේ ඉඳ තියෙනවා කියන එක තමයි මේ භාවනා වැඩසටහනින් තේරුම් ගත්තේ. තිරුවන් සරණයි චිත්තමත්මි බොහෝම පිං. ඉතාමත්ම වටිනවා අපිට ඇත්තම ඉදිරිපත් කිරීම. ඒ භාවනා වැඩසටහනදී වෙච්ච කාරණාවන් ඒ වගේ මේ අත්දැකීම් හරිම හොඳයි. මම හිතනවා මම කල්යාණ මිත්‍රයෙකුට වෙන කැමති චිත්‍රමාත්මිකින් ඒ පැහැදිලි කිරීම මත යමක් අහගන්න තියෙනවද? චිත්‍රමාත්මි බොහොම පිං. ඇත්තම ඒ කියපු එක නම් පැහැදිලි. ඒ වගේම මේ ඒ ස්වාමීන් වහන්සේගේ එක්තරා දේශනාවකදී මේ භාවනාවකදී තමයි යෝගාවචර මේ අහපු ප්‍රශ්නයකට ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක් කිව්වා. ඒ කියන්නේ යෝගාවචරය කිව්වා චිත්ත සිංහයක් වෙලා ආනාපාන සතිය නොදෙනී ගියා කියලා. එතකොට නොදෙනී ගියාම ඊට පස්සේ මොකද කරන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා ආනාපාන සතිය වෙන ස්වාමීන් වහන්සේ ටිකක් විස්තර කරලා ඉවරලා කිව්වා මට තේරෙන විදිහට එහෙම නොදැනී ගියාන එතනම ඉන්න කියලා. ස්වාමීන් වහන්සේ කියපු විදිහට පැයක් දෙකක් විතර හරි එහෙමම ඉන්න. එතකොට සතියේ හැමදේම පෙරේ කියන. ඒ සතියේ හැමදේම පෙරේ කියලා අදහස් කරේ මොකද්ද කියලා නම් මට පැහැදිලි වෙන්නේ නැහැ. ඔබට මේක වැටෙනවා නම් එකක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් සම්මයි සම්මාසේම තමයි කියන්නේ ඒකම තමයි අර මන්ති ජෝනාන්ස කියනවා ඔතනට සූදානම් වෙලා යන්න කියලා. මොකද ඔය කය නොදැනියන අවස්ථාව එනකොට තියෙස්මක් වෙනවා, බයක් වෙනවා. නිකන් කොහෙන් හරි වැටෙන්න හදි ඇටනවා වගේ දැනෙනකොට නැවත කය තියෙනවා කියලා දැනෙන්න ගන්නවා. එතන අර උනාසයේ වචන වලින් කියනවා නම් අර අධ්‍යාකාශයට යන රොකට් එකක් මේ ගුරුත්වාකර්ෂණයෙන් ඉහළට යන්න දාන්න ඕන මේ ශක්තිය වැයට වරන්න ඕන ප්‍රමාණය වැඩිනේ. අර අධ්‍යාකාශයට ගියගම මේක හරි. නමුත් ඔයකට අතරේ ඔතන ඉඳට ගන්න ලොකු උත්සාහයක දෙන්න ඕන කියලා. තවත් හොඳම උදාහරණයක් තමයි මේ. ඇත්තට මේක අත්දැකීමෙන් මම දැකපු දෙයක්. ඒ ලංකාවට ගියලා මොහොතේ පොඩ්ඩක් බලන්න ඉන්නකොට අර ඔරුව මොහොතට දාන්න ගන්න උත්සාහය දැක්කා. මේ මිනිස්සු ඒ ඔරුව තල්ලු කරගෙන දුවනවා වතුරට. රළ ආපහු පස්සට ගහනවා. ආයෙ තල්ලු කරගෙන දුවනවා ආයෙ පස්සට ගහනවා. ඔහොම ඔහොම කීප සැරයක් වෙලා අර රළත් අඩු වෙනකොට මේ මිනිස්සු තල්ලු කරගෙන ගිහිල්ලා ඔරුව දැම්මාම එතන මෙහාට රළ අඩු වෙගෙන යනවා නැති වෙගෙන යනවා. ඊට පස්සේ ඔරුව බොහෝම සංසුන්ව යන හැටි අත්දැකීමෙන්ම දැක්කම ඒක මට ලොකු උදව්වක් වුණා. ඇත්තටම භාවනාවෙත් මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙනවා නේද? අර දඟලන තත්ත්වය තමයි පංච නීවරණ යටපත් කරගන්නේ. ඒක නිශ්ශබ්ද වුණු ගමන් එතන කිව්වාගේ එතනම ඉන්න කියලා නම් කියන්නේ ඊට පස්සේ ඊට පස්සේ දේවල් ඉදිරි තමන් දකින්න ගන්නවා. සතිය බොහොම ලස්සට අල්ලල දෙනවා. හිතන්න මෙනෙහි කරන්න දෙයක් නැති තත්ත්වයකට එනවා. එතනදී හුඟක් වෙලාවට අර දැනෙන බවක් තියෙනවා. නමුත් මේ දැනෙන බව ඉතාම සූක්ෂ්මයි. මේක කායයට සම්බන්ධ නැති දැනීම කියන එක තමයි තේරුම් යන්නේ කියන එක තමයි දැනට අවබෝධ කරගෙන තියෙන්නේ තේරුම් ගන්න. දොන් තේ කියන්නේ අපිට මේක වැටුණා. ඒක තමයි මම හිතපු දෙය තමයි. පැහැදිලි පරිදි. හොඳයි අපි එහෙනම් අද දවසේ වැඩසටහන නිමා කරමු. මම එහෙමනම් ඊටම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මිය දෙවියන් ශ්‍රීමති මහත්මිය අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. එහෙනම් තිරවසන්නේ. නමස්කාරය තමයි ලංකරණයි. එතන හරි දැවසේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සහභාගීත්වයක් නිතුවත් අපි ඉතාම දෙමළ ධර්ම සාකච්ඡා භාවනා මට්ටමේ ධර්ම සාකච්ඡාවක් කරන්න හැකි වුණා. ඉතින් ඒ පිළිබඳව අපි අද පළමුවෙන්ම අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පුතරේ දී පොන්සන් වදනා කරමු. ඒ සෑම පිරිම දෙනා වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු ජීවිත ලබත්වා. ඉතාලේ පහතින් මාර්ග පරිණාම අවබෝධ කරත්වා කියලා ඉතාම සුපවේ ජීව නමස්කාර පූර්වකව විනාශයට පින් අනුමෝදනා කරමු. ඒ වගේම මේ ආකාරයට ස්වාමීන් වහන්සේ කෙනෙක් නොමැතිව හෝ මේ කල්යාණ මිත්‍රයෙකු එක්ක පිළිගෙන අපේ භාවනා අධ්‍යක්ෂින් ධර්මානුකූලව මේ කියන්නේ මට මෙහෙම හිතනවාදී වශයෙන් නැතුව මේ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා ඇසුරෙන් භාවනා අධ්‍යක්ෂන් ඇසුරෙන් මේ අපිට මේ කර්මයේ විස්තර කිරීම ගැන අප්‍රමාණ සුපවේ ජීව ඒ සිතා මහත්මියටත් දෙදුක් මහත්මියටත් ඒ සෑම පිරිම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම පිරිම දෙනාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් වේවා. ඒ වගේම සිය පහසු වෙන්න තමන් ප්‍රාර්ථනා කරන ආකාරයෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා. මේ වගේ වටිනා අවස්ථාවක් මේ වගේ විමුක්තායතනයක් අපට ලබා දීම ගැන දලුවත්තර මහත්මයාට ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු ජීවිතයක් ලැබේවා. ඉතා සුවපහසුවෙන් මාර්ගඵල අවබෝධ කරගන්නට ලැබේවා. ඒ වගේම විශේෂයෙන්ම මම විතර සිහිපත් කරන දෙයක් ඔබතුමාගේ පරලෝකපත් දෙමාපියන්ට මේ සියලු පින් වලින් ඉතා උතුම් සුගති ජීවිත ලැබිලා ඉතා ඉක්මන් ජීවිතවලදීම නිර්වාණ අවබෝධය ලබන්න හේතු වේවා වාසනා වේවා. ඔබතුමාටත් පතනාකාරයෙන් ඉතා ඉක්මන් ජීවිතයේදී මාර්ගපරිණාම අවබෝධ කරගන්න හේතු වේවා වාසනා වේවා. අද සහභාගී වන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට අප්‍රමාණ චිත්තවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම වචනයක්ම අපිට හිතන්න සම්බන්ධ කරගන්න සංසන්දනය කරන්න උපකාර වෙනවා. ඒ නිසා ඒ සෑම පිරිම දිනකටත් ධර්ම දේශනාව අසන්නට සම්බන්ධ වෙන තැනටත් මතුමත් වෙන ධර්ම දේශනා කරන කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් සුරති භූමිවල මිත්‍රිලා උතුම් වූ නිර්වාණ අවබෝධය කරගන්න ලැබේවා. මේ අපට සෑම පිරිම දිනම ඉස්සින්ද කරන්නා වූ මේ කල්යාණ මිත්‍ර සේවයක් සද්ධර්මයේ ලදා හදා ගැනීම සුසලානි සංසය නිවන් දක්නා දැරි දක්වා කල්යාණ මිත්‍ර මිත්‍රයන් පමණක්ම ආශ්‍රයට ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් තැන්වල පමණක්ම උපදින්නට හේතු වේවා වාසනා වේවා. පෙළවර ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. සාදු සාදු සාදු සාදු. එඳයි හිට දවසේදී පූජ්‍ය උඩිරිගම ධම්ම සමාවෙන් අපි ධම්ම ජසනවාසකේ ගැන කතා කරපු හින්දා මට එහෙම කියුනේ. පූජ්‍ය වැලිමල ජිනාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මතක් කරා දවසමල කතා කරා. වැඩසටහනට සම්බන්ධ වෙන ලෙස හැම කල්යාණ මිතුරු මිත්‍රයෙකුට මතක් කරනවා. හිට දවසේදීත් සුපුරුදු වෙලාවට 8ට හොඳයි. මම හැම දිනකටම තිරුවන් සරණයි. ඒ වගේම තමයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි.